2014 වසරේ 5 මාසේ 4 වෙනිදා භාවනා වැඩසටහන. සදහම්මල් නැමැති ග්‍රන්ථයේ මෙන්න මෙහෙම සටහනක් තියෙනවා. වචන වලට රැවටුණු මිනිසුන් රොබෝ යන්ත්‍ර වැනිය. මන්ද ඔවුන් එම වචන ඉක්මවා නොදකින බැවි. වචන වලට රැවටුණු පුජ්‍යලය ලෝකේ රොබෝ යන්ත්‍ර වගේ ඒ වචන ඔස්සේ ඔළුවට ලැබුණු ආගමික, ජාතික, වාර්ගික ඒ සංකල්ප වලින් වයින් කරලා තිබ්බහම ඒ වෙනුවෙන් මොනතරම් මිනිස්සු ලබ්ධික භාවයට, එහෙමත් නැත්නම් ශ්‍රාවකත්වයකට හසු වෙනවද? විචාරශීලී බුද්ධියක් තියෙන මිනිසෙක් කියලා කියන්නේ පද පරම නොවේ. ඒ කියන්නේ මේ වචනවලටනේ පද කියන්නේ වචනවලට. පද පරම කියලා කියන්නේ අපි කියනෝ පරම අර්ථය කියලා කියනෝ ගැඹුරුම අර්ථයට, ධර්මයට කියනෝ පරම අර්ථය කියලා. එතකොට මේ පද පරම කියලා කියන්නේ පදයක් ඊටාම ගැඹුරින් ග්‍රහණය කරගන්නෝ, ආත්මීය කරගන්නෝ. ඒක තමයි ස්වરૂපය. පරම අර්ථය වගේම පද පරම භාවයට පත් වෙනවා. දැන් මේ නිවන් දකින්න බැරි හැම කෙනෙක් ළඟම තියෙන ඒ ලක්ෂණය තමයි පද පරම බව. වචනවල එල්ලුණු ස්වභාවය. ඒ වචන තමයි සංඥා බවට පත් වෙන්නේ. ඒ වචන තමයි විඥාන බවට පත් වෙන්නේ. ඒ වචන තමයි සංඛාර බවට පත් වෙන්නේ. ඒ වචන තමයි නාම රූප බවට පත් වෙන්නේ. ඒ වචන තමයි පංච උපාදානස්කන්ධයක් කියලා ක්‍රියාත්මක වෙන්නේ. අපිට වචන වලට රැවටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම්, වචන වලින් නිදහස් වෙන්න පුළුවන් නම්, එතන නිවන තියෙනවා. වචනෙන් තමයි අපේ මනසට අපි අණ කරන්නේ. මෙසේ වේවා, එහෙම නැත්නම් මෙසේ කරන්න ඕන, මේක මෙහෙම වෙන්න ඕන කියලා අණ කරනවා. ඒ වගේම මෙසේ නොවේවා, මේව මෙහෙම වෙන්න බෑ, මෙසේ වෙන්න ඕන කියලා මනසට අණ කරනවා. හැම මොහොතකම මිනිසෙකු තුළ වේගයෙන් ගලා යන චින්තනය මත තියෙන්නේ මෙසේ වේවා මෙසේ නොවේවා, මෙසේ වේවා මෙසේ නොවේවා ආදී කොට ඇති වචන මාලාව. ඒ මේ අත මේ රැගෙන යන්නේ මමත්වය. රැගෙන යන්නේ කුමටද? මේ මමත්වය ස්ථාවරව සංගවන්න, රඳවන්න, නොසිල්වෙන තැනක. මමත්වයට ස්ථාවරයක් හදලා දෙන්න, මමත්වයට ජීවිතය තුළ, ලෝකයේ තුළ තැනක් හදලා දෙන්න. නමුත් මමත්වය කම්පණය නොවන තැනක් ලෝකයෙන් හොයන්න පුළුවන් කමක් නැහැ. මේ මමත්වය අරගෙන ගිහිල්ලා රජකමේ තිබ්බත්, සිටුකමේ තිබ්බත්, මහා රජිනගේ තත්වයේ තිබ්බත්, ලෝකාධිපත්‍ය රජගේ තත්වයේ තිබ්බත් මේ මමත්වය අකම්පිතව ඉන්නේ නැහැ. ඒ නිසා තමයි මගේ අමාමෑණී තිලෝකුරු බුදු පියාණන් වහන්සේ සොයාගන්නේ පුත්තස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති කියන අර කම්පණය නොවන අවස්ථාවක් සොයාගත්තා. අටලෝ දහමට කිසි විටක කම්පණය කරන්න බැරි. දැන් මහරජින උනත් මහරජ්ජුරුව බවට පත් උනත් අටලෝ දහමෙන් කම්පණයට පත් වෙනවා. පීඩාවෙන් මූණු රතු වෙනෝ, හිරිගඩු පිපෙනෝ, කම්පණයට වේදනාවට පත් වෙනෝ, තමන්ගේ බලයට, තමන්ගේ රටට, තමන්ගේ දේවල් වලට හානියක් ආදී සිදු වෙනකොට දැඩිසේ දරා ගන්න බැරි කම්පන වේගයන් වලට හසු වෙනවා. මොකද තමන්ගේ මනස මමත්වයේ ඉක්මවා නැති නිසා, ඉන්ද්‍රියන් ඉක්මවා නැති නිසා. දැන් අර දේවල් වෙන්න ඕනේ කියන එක නෙමෙයි, එහෙම දේවල් වෙද්දී ඒවට පිළියම් සපයන්නේ නැතුව ඉන්න ඕනේ කියන එක නෙමෙයි මේ කතා කරන්නේ. ඒවට පිළියම් සපයන්නත් ඕන, කම්පණය නොවේ. ඈ තමන්ගේ ජීවිතේ, තමන්ගේ ගෙදර මේට යම් කිසි කෙනෙක් මේ දෙයක් හොරෙන් අරගෙන ගියත් ඒක දිහා කම්පණය නොවී ඉන්න ඕනේ, ඒ ගැන නොසොයා ඉන්න ඕනේ කියන එක නෙමෙයි. කම්පණය නොවී ඊට අදාළ පිළියම් කිරීමේ හැකියාව තියෙන්න ඕන. ඒකයි ජීවිතේ ධර්මයේ ක්‍රමවේදය. එහෙම නැතුව හැමදේම හැම කෙනෙක්ටම බනින්න දීලා එහෙම ඉන්න නෙමෙයි. දැන් හැමෝමගේම බැනුම් අහගෙන කම්පණය නොවි පාඩුවේ ඉන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. කෙනෙක් දොස් කියනවා නම් ඒකට පිළිතුරු සපයන්න. තමන් කම්පණය නොවි, තමන් පීඩාවටපත් නොවි පිළිතුරක් පිළිතුරක් හැටියට සපයන්න. දැන් ලෙඩක් හැදුනහම හා කම්පණය නොවි ඉන්න ඕන, ලෙඩට බය නැතුව ඉන්න ඕන කියලා කියන්නේ බෙහෙත් නොගෙන ඉන්නවයි කියන එක නෙමෙයි. බෙහෙත් ගන්න කම්පණය නොවන මට්ටමට පැමිණියාට පස්සේ එයා කම්පණය නොවි ඉන්න ඕන කියලා වැඩපිළිවෙලක් කරන්න අවශ්‍ය නැහැ. ඒ සමහර අයට පොඩි පොඩි අවස්ථාවන් වල පොඩි පොඩි අඩුපාඩුකම් ඇති වෙනවා. ඒකට සමහර අය හිතනවා මේ කම්පණේ නොවන විදියට මනස හැඩගස්සගෙන ඉන්න ඕන, දරාගෙන උසුලාගෙන ඉන්න ඕන කියලා. එතකොට ඒක ගැනෙන්නේ පුජ්‍යල ක්‍රියාකාරකමකට. ඒක පුජ්‍යල ක්‍රියාකාරකම, පුජ්‍යල මෙහෙයවීම කර්මකාරකයාගේ බලයක් නෙමෙයි. මෙතන තියෙන්නේ කම්මස්සකාරකෝ නත්ති කියන ඒ කර්මකාරකයා නැති අවස්ථාවක්. ක්‍රියා කරන්න කෙනෙක් නැති නිසා, කම්පණය වෙන්න කෙනෙක් නැති නිසා, කම්පණය වෙන්න දෙයක් නැති නිසා එතන කම්පණය නොවන බලයයි තියෙන්නේ. එහෙම නැතුව මේ කම්පණය වෙන්න දෙයක් තියාගෙන හිතේ කම්පණය නොවි ඉන්න එක නෙමෙයි තියෙන්නේ. ඒකයි අපි දැනගත යුතු සුවිශේෂ කාරණය. සව වචන සියල්ල අත්හරින්න. අපි වචන සියල්ල බොරු කියන්නේ ඒකයි. වචන වලට රැවටෙන්න එපා. කිසියම් වචනයක සත්‍ය රඳවන්නට බෑ. දැන් මේ වචන වලට බරක් දීලානේ තියෙන්නේ. ඒ නිසානේ අපි ඔය වචන වලට කම්පණී වෙන්නේ. සබ්බ්‍ය වචන, අසබ්බ්‍ය වචන කියලා ඒවට එක එක කොටස් කරලා බෙදලා ඒවට කම්පණය වෙනවා. ඒ වගේම ගෞරවණීය වචන, අගෞරවණීය වචන කියලා ඕව හදනවා අපි වචන මාලාවල්. ඊට පස්සේ අපි ඒවට කම්පණය වෙනවා. එහෙම දෙයක් නැහැ. ඉතින් අර වචී පරම ස්වභාවය වුණත් අපිට අඳුන ගන්න පුළුවන්. අපි වචනවලට එන්නේ නැත්නම් අපිට පුළුවන් වචනය හරහා හදවත ස්පර්ශ කරන්න, වචනය හදවතින්ම පැමිණෙන වචනයක්ද කියලා හොයාගන්නත් පුළුවන්. එතකොට පද පරම වෙන්න එපා. එතකොට වචී පරම කියන්නේ වචනයට පමණක් සීමා වූ, පද පරම කියලා කියන්නේ පදයට පමණක් සීමා වූ, වචනයට පමණක් සීමා වූ විදිහට බලනවා. එහෙම බලනකොට එහෙම අයට උගත්කම කියන එක ලබන්න පුළුවන්. වචනයට පමණක් සීමා වෙලා බලන කෙනාට උගත්කම කියන එක ලබන්න පුළුවන්. නමුත් මේ දාර්ශනිකත්වයේ කියන එක ලබන්න බෑ. මොකද හේතුව වචනයකට සීමා වෙලා බලන කෙනා ඒ වචනයෙන් කියලා දුන්නු වටපිටාවට අනුරූපීව අනුකූලව දෙයක් හඳුනගන්නව ඇරෙන්න ඊට වැඩි දෙයක් ජීවිතයට එකතු කරගන්නේ නැහැ. ඒ නිසා තමයි පද පරමභාවයෙන් බලන්න එපා. වචනයට අනුරූපීව බලන්න එපා. ඊට වැඩිය වැඩිම ආකාරයකින් ප්‍රඥාව දියුණු කරලා මේ වචන අතික්‍රමණය කරලා සිතුවිලි අතික්‍රමණය කරලා දැකීම අතික්‍රමණය කරලා අභිභවා ගිහිල්ලා ජීවිතයේ අත්දකින අවබෝධ කරගන්න වැඩපිළිවෙලකට එන්න ඕනේ. එවනම් හැමදෙනාම භාවනා මේ වශයෙන් මේක වඩන්න මම කරුණු කියන්නම්. පින්නතුන් අධ්‍යාත්මය තුල ඒ කරුණු ඒ විදියට හැඩගස්ව ගන්න. හැමදෙනාම බොහෝම සංසුන්ව අස්තික පියාගෙන තමා දෙසට හැරෙන්න, තමා දෙස බලන්න, තමන්ගේ අධ්‍යාත්මය සමග තමන් සම්බන්ධ වන්න, ස්වභාවික ක්‍රියාකාරීත්වයන්ට පමණක් ඉඩ දීලා ඔබ එහෙම නැත්නම් මේ මම කරන, කියන, සිතන, පතන, බෙදන මේ හැම වැඩකින්ම නිදහස් වෙන්න. මොනවද? සිතන, පතන, කරන, කියන, හදන, බෙදන හැම වැඩකින්ම නිදහස් වෙන්න ඔබ. හොඳට බලන්න මේ කියපු දහමට අනුව දැන් මගේ හිතේ ස්වභාවයද, මේ මගේ මේ ක්‍රියාපිළිවෙත තියෙන්නේ හරියට දහමට අනුගූලවද කියලා බලන්න. ඒකට කියන්නේ ධම්මානුපස්සන. ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සමබර කරගන්නවා, සමාන කරගන්නවා. සිතන, පතන, කරන, කියන, හදන, වඩන, බෙදන ස්වභාවයෙන් නිදහස් වෙන්න. හරියට ධර්මයට අනුකූල කරගන්න. මනසින් එතර වෙන තුරුම එයා තුළ පවතින සියලුම සිතුම්, පැතුම්, වචන, ක්‍රියා කොහොම අයිති වෙන්නේ? සියලුම දේ අයිති වෙන්නේ මායයට. මඤ්ඤමානෝ කියන විදිහට තමයි මම වෙමි කියන ආකාරයට තමයි ගලාගෙන යන්නේ. භාවනාවක් කළත් මම වෙමි. මම භාවනා කරනවා. සිතුවත් මම වෙමි, මම සිතනවා. දුක් විඳත් මම වෙමි, මම දුක් විඳිනවා. කම්පණය වෙනකොට මම කම්පණය වෙනවා. සතුටු වෙනකොට මම සතුටු වෙනවා කියන ඒ චින්තන ධාරාව තමයි ගලාගෙන ගලාගෙන ගලාගෙන යන්නේ. ඉතින් මේ සක්කාය දිට්ඨිය ඉවත් වුනොත්, ඉවත් කරගත්තොත් එයා තුළ ඇති වෙන මේ මානසික ස්වභාවය ගලාගෙන ගියත් එයා දකිනවා එක මම නෙමෙයි, මගේ නෙමෙයි කියලා දකිනකොටම වෙන දේ තමයි ඒක. අර බුබුර බුබුරා, පුපුර පුපුරා නැගෙන ස්වභාවය නැතු වෙලා යනවා. වේගය අඩු වෙනවා. එතකොට අර දැවෙන ගින්නට පිදුරු හම්බෙන්නේ නැති නිසා දැවෙන්නේ නැති නිවි යන ස්වභාවය ඉක්මන් වෙනවා. කෙනෙකුගේ ජීවිතයේ දවන ප්‍රබල ගෑස් වර්ගය, ඉන්ධන වර්ගය, පෙට්‍රෝල් වර්ගය තමයි මමත්වය. ඒක තමයි ඕනම ජීවිතයක් දවන ප්‍රබල ඉන්ධනයක්, මමත්වය. දැන් ඒකට කරන්න දෙයක් නැහැ. අපි හැමින් සැරේ මේ දේවල් හඳුනා ගනිමින් ඒවට නිග්‍රහ කිරීමවත් එහෙම නැත්නම් අපි භෞතිකව මේ මමත්වේ නැති කරගන්න පුළුවන් කමක් නැහැ. කැලේට ගිහිල්ලා පැලක් හදාගෙන හිටියයි කියලා හරි, සමාජයේ අපි ක්‍රියාකාරකම් වලින් වැළකී සිටියයි කියලා හරි මමත්වයෙන් වළකින්න පුළුවන් කමක් නැහැ. එහෙම ක්‍රමවේදයක් ගන්න නෙමෙයි අපි අනුශාසනා කරන්නේ. මෙන්න මේ ගාථාවෙත් කියන කරුණු දෙස අවධානය යොමු කරන්න. වේනූපමං කාය මෙමං විඳීත්වා. මේ කය පිළිබඳව යම්කිසි චින්තනයක් හටගෙන තියෙනවා නම් ඒ දෘෂ්ටියෙන් තමන් නිදහස් වෙන්න ඕන. හරියට අර නැවක් දිහත් කරන්න ඉස්සල්ලාම මොකද කරන්නේ? අර නැංගුරම් දානවා කියලා දාලා තියෙනවා අර යකඩ මේ අර ඇන්කර් එක හැඩය ඇන්කර් ඒක දාලා තියෙනවා ඒක ගන්නවා. ඒක අරගෙන තමයි ඊළඟට තමයි නැව දිහත් කරන්නේ. ඉස්සෙල්ලාම අපි බලන්න ඕන අපි නිවන කරා යන්න ඕන දිහත් කරන්න ඕන අපේ මනස. ඉස්සෙල්ලාම බලන්න ඕන අපි මොනවද මේ අල්ලගෙන ඉන්නේ කියලා බලන්න ඕන. දෘෂ්ටි වශයෙන් ඒව ටිකක් ඉස්සෙල්ලා මුදව ගන්න ඕන. එහෙම මුදව ගන්න නැත්තම් අපි නිවනට කොච්චර දිරිය දුන්නත් මේ නැංගුරන් දාලා තියෙන්නේ කොච්චර හබල් ගැහුවත් යන්නේ. සමෝලිම දකින්න වේනූපමං කාය මෙන මිමං විඳීත්වා. මේක මේ ශරීරය කියලා කියන්නේ පෙන පිටක් වගේ. ඇයි පෙන පිටක් කියලා කියන්නේ? අපි ඒක කෝටුවකින් හරි ඇඟිල්ලකින් හරි තට්ටු කරලා බැලුවට අරටුවක් ගන්න පුළුවන්ද? හරයක් ගන්න පුළුවන්ද? වටින දෙයක් ගන්න පුළුවන්ද? පෙන පිටුවක ස්වභාවය එකයි. ඒ වගේම ලොකුවට පිපිල තියෙනවා. කුඩා කුඩා බෝල ගොඩාක් ඇතිලා ලොකුවට පිපිල තියෙනවා. නමුත් අපිට ගන්න පුළුවන් කමක් නැහැ හරයක්. ඉතින් මේ ශරීරෙත් එහෙමයි. මේ අර ඇතෙක්ගේ නම් ගජමුතු හරි තියෙනවා. බෙල්ලෙක්ගේ නම් මුතු හරි හැදෙනවා. මිනිස්සෙක්ගේ මේ ශරීරය ඇතුලේ එහෙම මොනවා හරි මණික් ගලක් අත හැදෙනවද? එහෙම දෙයක් හැදෙන්නේ නැහැ. ඒ නිසා මේ ශරීරයේ දිහා බලනකොට මේ ශරීරය නිසා මාන්නයක්, උද්දච්චකමක්, අවිද්‍යාවක්, සසරට බාධාවක් ඇති වෙන සංඛාරයක් ඇති කරගන්න හේතුවක් නැහැ කියලා යා මුලින්ම දැනගන්නවා. මේක පෙන පිනක් වගේ නිකම්ම නිකං ආහාර පද්ධතියක් නැති හරයක් නැති දෙයක් මේ ශරීරය කියලා කියන්නේ. ඒක පිළිකුලක් නෙමෙයි. ඒක අර හරයක් හැටියට උපාදානය කර ගැනීමෙන් වලකීමට ඒ දර්ශන ඥානෙ ගන්නෙ. මරීචි ධම්මං අභිසම්බුද්ධානං. මේ අධ්‍යාත්මය කියන එකට වැඩි එල්ලෙන්නේ නැතුව අධ්‍යාත්මය කියලා කියන්නේ මරීචි ධර්මයක්. මරීචි ධර්මයක් කියලා කියන්නේ නිරිංගුවක්. මරීචි ධම්මං අභිසම්බුද්ධානං. නුවණින් දකිනවා මේක මිරිඟුවක්. හොඳට හිත දිහා බලන් බලලා කල්පනා කරන්න ඔබ ගියපු පසුගිය දසවස 30 වස 40 වස දැන් ඔබ ගියවා දෙමු 40 වස දිහා බලන්න. 50 වස 60 වසක් ඇතිනේ ඒක දිහා බලන්න. බැලුවා මොකද හිතෙන්නේ? මරීචි ධම්මං. මේ මනසත් එක්ක මම මෙච්චර කාලයක් ආ කොච්චර පීඩා කොච්චර වේදනා දුක් ගැහැට ලැබුවද දැන් ඒ මුකුත්ම නැහැ. ඇති වෙනෝ වේගයක් හැටියට පේනෝ. තව ලක්ෂණයක් තමයි මරීචි ධර්මය නිතරම මේ ළඟ තියෙනා වගේ පෙන්නනො. අපිට මීටර් ගානක් ඈතින් මිරිඟුව පෙන්නනො. නමුත් අපි මීටර් ගානක් ඉස්සරහට ගියාට පස්සේ ආයේ මොකද වෙන්නේ? මරීචි ධර්මය තවත් මීටර් ගානක් ඈතින් තියෙනවා පේනවා. ඒතකොට මනස පස්සේ අපි දුවනවා හේවණැල්ල පා ගන්න වගේ. එතකොට මනස තව ඩිංගක් ඇහැෙන් තියෙනවා. මේ මනස තා පොඩ්ඩක් එහාට ගියාම තෘප්තිමත් වෙනවා. මේ මනස තව ඩිංගක් එහාට ගියාම මට හමු වෙනවා කියලා සිතනවා. මරීචි ධර්මයේ ලක්ෂණය එක මනුෂ්‍යයද පේනවා. මම මෙතෙන්ට ගියාම හරි මෙතෙන්ට ගියාම හරි මේ තත්ත්වයට ආවම මම පූර්ණයි. මම සම්පූර්ණයි. තා පොඩ්ඩයි නෙමෙට යන්න තියෙන්නේ කියලා හැම මොහොතකම පෙන්නවා. හැබැයි එහෙම පොඩ්ඩේව ජීවිතේ දිගටම යනවා. දැන් ජීවිතේ කිසි කාර්යයක් අඩාල කරගන්න කියන දෙයක් නෙමෙයි. ගිනි අඟුර ගිනි අඟුර ලෙස අල්ලන්න. දැන් රත් වෙච්ච වාදන ඔබ රත්ුණයි කියලා දැනගෙන ඒව අල්ලනකොට ඔබට පීඩාවක්ද? නෑනේ. මැරෙන ධර්ම මැරෙනවයි කියලා දැනගෙන අල්ලන්න. ඈ බින්දින ධර්ම බින්දිනවයි කියලා දැනගෙන අල්ලන්න, පරිහරණය කරන්න. එතකොට ඔබට ඒක පීඩාවක් නෙමෙයි. මේ නිසා මේක ජීවිත අඩාල කරගන්න නෙමෙයි, දැනගෙන යන්න. දැනගෙන යන්න. දැනගෙන යන්න. ඒකයි වැදගත්කම තියෙන්නේ. එහෙමනම් කොහොමද කල්පනා කරන්නේ? මරීචි ධම්මං අභිසම්බුද්ධානං. මේක මගේ චින්තනය, මගේ දර්ශනය, මගේ සංකල්පය, මගේ වේදනා, මගේ සිතුවිලි නෙමෙයි. මේ සිත තුළ මේ ගලාගෙන යන්නේ මිරිඟු ධර්මයක්. මේ සිත වෙනුවෙන් මම අනිසි කලබලයක් ඇති කරගන්න උවමනා නැහැ. තරහක් ආවත් hina වෙලා ඉන්න මිරිඟු ධර්මයක්. ඔය වගේ තරහවල් මොන කොච්චර ඇවිල්ලා ඇත. ලෝභයක් හටගත්තත් hina වෙලා ඉන්නෝ. ද්වේෂයක් හටගත්තත් hina වෙලා ඉන්නෝ. කම්පනයක් හටගත්තත් hina වෙලා ඉන්නෝ. ඇයි? ඔය වගේ කම්පන කොච්චර ආවද? මේක මරීචි ධර්මයක්. අහස පායන එන වලාකුළු වගේ ඒව වෙනස් වෙලා යනවා. ඒක පාරට ඉරයි හඳයි වහලා කලවර කරලා තියෙනවා. අපි කලබල වෙන්නේ කවදාවත් හැමදාම මෙහෙම තියෙද්දන්නේ නේද කියලා. ඇයි? අපි හැමදාම දන්නවා මේක වෙනස් වෙලා යනවා තා පැය කීපයකින්. ඒ වගේත් මනසේ තියෙන ස්වභාවය පිළිබඳවත් සිතන කෙනාට අර කලබලයක් ඇති වෙන්නේ නැහැ. දැන් රාත්‍රිය වෙනකොට අපි කවුරුවත් රාත්‍රියට දොස් කියනවද? දොස් කියන්නේ නැහැ. ඇයි? අපි ඒකට පිළියමක් හොයාගන්නවා මිසක් දොස් කියන්නේ නැහැ. ඒක ස්වභාවයයි. එතකොට මේ මරීචි ධර්මයේ ස්වභාවය අපි අඳුනගත්තට පස්සේ කම්පනයක් නැතුව පිළියම් සොයාගැනීමේ හැකියාව ලැබෙනවා තමන්ගේ සිතට. එතකොට කම්පන වේග නැහැ. මරීචි ධම්මං අභිසම්බුද්ධානෝ. මේක මිරිඟු ධර්මයක්. මේක කෙලවරක් නැහැ. හැම මොහොතකම ළඟින් පේනවා. ඒ වුණාට මට හම්බ වෙන දෙයක් නෙමෙයි, යථාර්ථයක් තියෙන දෙයක් නෙමෙයි, මායාකාරී. එහෙම ස්වභාවයක් පෙන්වනට එහෙම කෙනෙක් නැහැ. දැන් මේ අභ්‍යන්තරයේ දනවන ප්‍රධාන මිරිඟු ධර්මයේ මොකද්ද? මම වෙමි. මේ මම, මගේ අදහස්, මගේ සංකල්ප, මම මෙහෙමයි කියලා. නමුත් මමෙක් හොයාගන්න පුළුවන්ද? මනෝ විද්‍යාවකින්වත් මමෙක් හොයාගන්න බෑ. ඒක හරියට අත්පුළුසන් ලබා දෙනකොට ඇතිවෙන නාදයක් වගේ වේගවත් බලශක්තියක්. හැටියට මොහොතින් මොහොත අලුත් වෙවි ක්‍රියාත්මක වෙනවා මිසක් මේක මමෙක් නෑ. ජෙත්වාන මාරස්ස පලෝපකායිනි. මාර්ය විදිනවලු මල් දුන්නකින්. මේ මල් දුන්නක් කියලා කියන්නේ, ඒ කියන්නේ මලෙන් සරසලා තියනවා, ලස්සනට තියනවා. හැබැයි එන්නේ මොකන්ද? ඊතලයක්. ඊතලයක් වැදුනහම මොකද වෙන්නේ? මැරෙනවා. දැන් රන් ඊතලයක් එනවා. හතරන් ඊතලයක් වුණත් වැදුනොත් මොකද වෙන්නේ? මැරෙනවා. ඒකනේ වෙන්නේ. ඒකයි වෙන්නේ. දැන් මම දවසක් මහත්මයෙකුට කතා කරලා කොහොමද අපේ මහත්මයා සැප දුක කියලා ඇහුවා. මම අඳුන මහත්මයෙකුට එදුවා කියනවා, ස්වාමීනි සැපසේ දුක් විඳිනවා කිව්වා. ඒ කියන්නේ රත්තරන් ඊතලයක් විදගෙන යා. එහෙන මගේ සේවකයෝ ටික ඒගොල්ලෝ වැඩ ඇරලා ගිහිල්ලා දැන් ගෙවල් වල මිනිස්සු කාලා බුදියනේ ඇති. මම රෑ 9යි මේ තාමත් මම කාර්යාලේ. මට ගෙදර යන්න විදියක් නැහැ. එහෙමද රත්තරන් ඊතලය. ඒක කරන්න ඒ සියල්ලම සතුටින් කරනකොට ඒ කටයුතු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි අපි සියල්ල හඳුන ගන්න ඕන. ඇයි මේ මල් දුන්නක් කියන කතාව මෙහෙම කියන්න පෙන්වන්න උත්සාහ කරේ බුදුහාමුදුර මේ විශේෂයෙන් මෙතෙන්ට? මොකද මේ මල් ඔතලා එහි මේ මල් දුන්නක් භාවිතා කරන්නේ. ඇයි මල් දුන්නක් මේක වෙන්නේ? මේ ලෝකයේ කාම වස්තුන් වලට එහෙම නැත්නම් මේ ස්වභාව ධර්මයට මිනිස්සයා බැඳී යන්නේ ඇයි? ඒක තියෙන යම් ප්‍රසාදනීය ලක්ෂණයක් පේන නිසා. මේ ලෝකය වේගෙන් දුවගෙන යන්නේ ඒකයි. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ අපි සැපසොයා දුක් විඳිනවා කියලා. ජීවිතේ පුරාම සැපසොයා දුක් විඳිනවා. කෙනෙක්ගෙන් අහුවාම සැප හම්බුණාද? තාම නැහැ. තාම නැහැ. ඈ දැන් ඒක තමයි හැටි. දැන් මේ පැලක ඉන්න මිනිස්සෙක් හිතනෝ ගෙයක් තිබුණොත් හරි. ගෙයක ඉන්න මිනිස්සෙක් හිතනෝ මාලිගාවක් තිබුණොත් හරි. මාලිගාවක් තියෙන මිනිස්සෙක් හිතනෝ වෙන රටකට ගිහිල්ලා හිටියනම් හරි. ඒ රටේ ඉන්න මිනිස්සෙක් හිතනෝ ආයි ලංකාවට ආවනම් හරි. ඈ ලංකාවට ආවනම් හරි කියලා හිතනෝ ආයි ගමක වෙල්ලෑයක වෙලක් මැද පොඩි පැලක් තිබ්බනම් හරි. පැලේ ඉන්න මිනිස්සයා වෙල්ලෑයේ පැලේ ඉන්න මිනිස්සයා හිතනෝ මෙතන හරි දුරයි, මෙතන වතුර ගලනෝ, මෙතන හරි නෑ, මේ කොළඹ ගියක් ගන්න නැත්තම් කොච්චර හොඳද කියලා හිතනෝ. ඒක ඔය හිතන එක තැනකවත් තියෙනවද? එක තැනකවත් නෑ. ඒ නිසා අපි භෞතික ලෝකයෙන් මේක හොයාගන්න බෑ. කිසිම තානාන්තරයකින් කිසිම නිලයකින් ඒ දේ හොයාගන්නට පුළුවන් කමක් නැහැ. දැන් මේ මාර්යා විදින මේ මල් හිසරය මේ මල් දුන්න එන් විදිනකොට අහුවෙන්නේ නැති තැනක ඉන්න ඕනේ. ඒකේ දුන්නක ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ඊතලයක ස්වභාවයක් තියෙනවා. එක පැත්තක අනිත් පැත්තක මල් එවත් රසවත් සහ ප්‍රසාදනීය ගුණයකුත් තියෙනවා. දැන් එහෙම නැත්තම් මේ ලෝකෙට මිනිස්සු ඇලෙන්නේ නැහනේ. මේ ඔක්කොම කටුකන්නේ ඒක නිසා. යම්කිසි ප්‍රසාදනීය ගුණයක් තියෙනවා. ඒ ගුණය පේනවා. ඒ ගුණය පේන නිසා යනවා. ඒක තව අවස්ථාවක බුදුහාමුදුරුව උපමා කළා. මේ ලෝකයේ මේ ඔක්කොම අපි පරිහරණය කරන දේවල් වලට කියන්නේ කාම වස්තු කියලා. ඉදකණන්, ගෙවල් දොරවල්, යාන වාහන, මිල මුදල්, සල්ලි භාගේ, නිලතල ඔය කියන ඔක්කොටම කියන්නේ කාම වස්තු කියලා, කාම ධර්ම කියලා. බුදුහාමුදුරුව දේශනා කරනවා හරියට ලේ තැවුරුණු ඇට කැබැල්ලක් වගේ කියලා. දැන් ඇට කටු තියෙනවා, ලේ තැවරලා තියෙනවා. ඒක අරගෙන ගිහිල්ලා බල්ලෝ හපනවා, හපනවා. කොච්චර හරි හපනවා අපි දැකලා තියෙනවා. හපනකොට මොකද වෙන්නේ? ඒ ඇටවලටම සමහරලාට එයාගේ කට තුවාල වෙනවා. කට තුවාල වෙලා ඒකෙන් එයාගේ ලේ ඒක ගෑවෙනවා. ගෑවුනහම එයා නැවත හිතනවා මේ මේකේ ඒක රහයි කියලා. එයාගේම ලේ එයා රස විඳිනවා. මේ ඇට කෑල්ලේ තියෙනවයි කියලා හිතාගෙන ඒ වගේ කියනවා මේ මිනිස්සුන්ගේ රසඥතාවය, මේ ලෝකයේ මිනිස්සුන්ගේ රසඥතාවය ඒ වගේ කියනවා. දැන් මේ මාය හොයනවා විදින්න. දැන් අපි මනස සංගවගෙන එහෙම නැත්තම් අපි රැඳිලා ඉන්න තැන මාරයාගේ ඒ ඊතල පහර වදින තැනක්ද නැති තැනක්ද කියලා අපි බලන්න ඕන. අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ ඔබ යන්න කියලා කියනෝ මාරයාගේ දර්ශනයට නොඅසු වෙන තැනකට යන්න. මාරයාගේ දර්ශනයට හසුවන්නේ නැති තැනකට ඔබ යන්න. අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ මාර රාජයා නැත්තම් මරු රජ මේ මාරයාගේ දර්ශනයට අහුවෙන්නේ නැති තැනකට ඔබ යන්න. එහෙම නැති තැනක් දැන් සමහරලාට අපි කියන්නේ කොහේ හිටියත් මැරෙනවා අය අපිට ඒකෙන් බේරෙන්න බැරිය කියලා සංකල්පයන්නේ තියෙන බෞද්ධය අතර. එහෙම නැහැ. අපිට අමරණීය වෙන්න පුළුවන්. අමරණීය වෙන්න පුළුවන් තැනක් තියෙන එකයි කියන්නේ අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ ඔබ යන්න මාරයට දකින්න බැරි තැනකට. ඔබේ මනස ඔබ තියාගන්න මාරයට දකින්න බැරි තැනක. කොතනද මාරයට දකින්න බැරි තැනද? ඔබේ මනස තුල. ඔබ රූප තුල සැඟවෙන්න එපා, වේදනා තුල සැඟවෙන්න එපා, සංඥා තුල සැඟවෙන්න එපා, සංකාර තුල සැඟවෙන්න එපා, විඥාන තුල සැඟවෙන්න එපා. මේ සියල්ල එකතු වුණාම කියනවා මමත්වය කියලා. ඒ මමත්වය තුල ඉන්න එපා. ඔබට මායාවේ අර ඊතල පාර වදිනවා. දඩේමට හසු වෙනවා. මේ මායя නිකන් නෙමෙයි ඊතල පාර එවන්නේ, මල් මල් ඔතල එවන්නේ. මල් හිසර මලක් වගේ එවන්නේ. තුඩක තියෙන මලක්. තොර රැවටෙනවා මේ මලක් එන්නේ කියලා. මලක් නෙමෙයි තියෙන්නේ ඊතල පහරක්. ඒ වගේ තමයි මේ ලෝකයේ බොහෝ මිනිස්සුන්ට සියලු දෙනාටම වෙලා තියෙන්නේ මොකන්ද? සාමාන්‍යයෙන් ලෝකෙ දිහා බැලුවත් ලෝකය වශයෙන්, සමස්ත ලෝකයේ වශයෙන් දියුණුවයි කියලා අපි ලබා ගන්නෙ මොකන්ද? තව තවත් කාර්ය බහුලත්වය. තව තවත් ශරීරයට විෂ ද්‍රව්‍ය. ජලය අපිරිසුදු වීම, වාතය අපිරිසුදු වීම, උෂ්ණත්වය අධික වීම, ඔක්සිජන් අඩු කර ගැනීම, මේ ඔක්කොම අපි කරන්නේත් ඒකයි. අර අපි හිතාගත්ත මල් නෙමේ අවසානයේ බලනකොට ඒක ඇතුළේ තියෙන විනාශයක්. තාපේ ජපානයේ දියුණු මිනිස්සු දියුණුව කියලා කිව්වට ගිහිල්ලා බලන්න ඕන, කන්න වෙලාවක් නැහැ, ඉන්න වෙලාවක් නැහැ, රෙදි සෝද ගන්න වෙලාවක් නැහැ කියලා මිනිස්සු කියනවා. හැමතිස්සෙම වැඩ කියනවා. ඉතින් මිනිස්සුන්ට එහෙම මොනවා තිබුණත් වැඩක් තියනවද? මේ ලෝකෙ දිහා බලන්න, හිතන්න, කල්පනා කරන්න වගේ දේවල්, පරිසරයක් නිදහසක් නැතිව ජීවිතය කියන්නේ ජීවිතය. ජීවිතයට වෙනත් දෙයක් ජීවිතේ කරගන්න බැහැනේ. ජීවිතය ජීවිතේ හැටියට තියෙන්න අරින්න ඕන, වෙනත් දෙයක් ජීවිතේ කරගන්නේ නැතුව. එතකොට ජීවිතයට අනිත් සියලු දේවල් උපකාරක ධර්ම කරගන්නවා මිසක් ජීවිතයේ කිසිවකට අපි පරිත්‍යාග කරන්නේ නැහැ. එතකොට ජීවිතය වෙනුවෙනුයි මේ හැමදේම. එහෙම නැතුව අර දේවල් වෙනුවෙන් අපගේ ජීවිතය කියලා එකක් නැහැ. ඈ මුදල් වෙනුවෙන් ජීවිතය කියලා එකක් නැහැ. ජීවිතය වෙනුවෙනුයි මුදල්. ජීවිතේ මුදල් කරගන්නේ නැහැ. ජීවිතය වෙනුවෙන් මුදල්. එතෙන් තෙන්න ඕන. කොහොමද මායයට නොපෙනෙන තැන? අදස්සනම් මච්චුරාජත් ගස්ස ගච්චේ. මායයට දකින්න බැරි තැනකට එනවා. මායයට අයිති ප්‍රදේශයක් තියෙනවා. මායාගේ ධර්මතා ටිකක් තියෙනවා. ඒ ප්‍රදේශයෙන් අපි නික්මෙන්න ඕන. එතනින් අපි පලා යන්න ඕන. කොහේද මේ මායයට අයිති ප්‍රදේශය? ඒකට කියනවා ලෞකිකත්වය කියලා කියනවා. එහෙම නැත්නම් ලෝකය කියලා කියනවා. මේ ලෝකය අයිති, ලෝකය මවන්නේ, ලෝකය අයිති මායයට. එතකොට මේ ලෝකයෙන් නිදහස් වෙන්න ඕන. ඇයි ලෝකෙන් නිදහස් වෙන්නේ? ලෝකයේ කිසිදු අයිතියක් මට නැති නිසා. ලෝකයේ කිසිදු අයිතියක් මට නැති නිසා මම ලෝකයෙන් නිදහස් වෙනවා. ඒ අයිතිය ලබා දෙනවා. සත්‍යවාදී වෙනවා. මායාකාරී ධර්මවලින් නිදහස් වෙලා සත්‍යවාදී වෙනවා. දැන් මාය රවට්ටන්නනි උත්සාහ කළේ නේද බුදුහාමුදුරුවන්ව? තණ්හා රති රගාදී පවා එවල රවට්ටන්නයි උත්සාහ කරේ. බුදුහාමුදුරුව රැවටුන්නේ. රැවටුන්නේ නැති වුණු තැන තමයි මාය මට රවට්ට ගන්න බැරි වුණා කියලා සංවේගයට පත් වුණා කියලා සඳහන් වෙන්නේ ඒකයි. ඒ වගේම තමන්ගේ සිතත්, ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ ඉන්ද්‍රයන් හය ඔස්සේම රවට්ටන්න, එහෙම නැත්නම් බඳව ගන්න උත්සාහ කරනවා. ඒ බඳව ගන්න උත්සාහ කරන එකෙන් නිදහස් වෙන්න ඕන, සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න ඕන දර්ශන සම්පත්තියක් වශයෙන් මුලින්ම. දැන් එහෙම උණයි කියලා දැන් රසවත් ආහාරයක් ගන්න එපයි කියන එක නෙමෙයි, ගුණවත් ආහාරයක් ගන්න එපයි කියන එක නෙමෙයි. අවිද්‍යා සහගතව මේ ලෝකයට බැස ගන්න එපයි කියන එකයි මේ කියන්නේ. දැන් ගඟේ ගැඹුර දැනගෙන ගඟට බැස්සහම මේක ප්‍රශ්නයක් නෑනේ. දැන් අර පුරුදු තොටුපළ ගැඹුර වුණත් ගැඹුර නැති වුණත් ගල්ගෙඩි ගොඩක් තිබ්බත් ගල්ගෙඩි නැතත් ඇයි හේතුව? එයා එතන පවතින ඕන තැන දන්නෝ. දැන් අපි දන්නෝ අපි නාන ඇලේ නම් උඩක ඉඳලා පනින සුදුසු තැන දන්නෝ. මේ මේ මේ මෙතන ගල්ගෙඩි නෑ. එතනට අපි උඩ ඉඳලා කරණමක් ගහලා එතෙන්ට පයින්නම්. දන්නේ කෙනෙක් යනවා. ගීල ගහනෝ කරණමක් කර ගල්ගෙඩි තියෙන තැනට. ඔලුව පැලනෝ මැරෙනවා. ආන දැක්කනේ. මේ එක ජීවිතයේ තියෙන කිසි දෙයකට බාධාවක් ඇති කරන්න නෙමෙයි. ජීවිතේ අඳුන ගන්න, අඳුනගත්තට පස්සේ අඳුනගත්ත තොටුපළ තුල එයා හැසිරෙන්න ඕන විදිය, එයා පවතින්න ඕන විදිය එයා දන්න නිසා එයාට ඒ තොටුපළේ මොන තරම් ගල් තිබ්බත්, මුල් තිබ්බත්, ගැඹුරු තැන් තිබ්බත් එයා ගිලෙන්නේ නැහැ. එයා දන්නෝ ගැඹුරු තැන, එයා දන්නෝ ඉන්න ඕන තැන. ඒ නිසා මේක ජීවිතේ හඳුනා ගැනීමක් මිසක් ජීවිතයට සම්බාධක දා ගැනීමක් නෙමෙයි. යාර පොඩි ළමයි අපි කුස්සියෙන් ඈත් කරලා තියනවා වගේ පොඩි කාලේ ජීවිතේ ඔයත්තු යම් යම් දේවල් වලින් ඈත් කරලා වහලා තියන්න නෙමෙයි. ඔබට ඒ මුළු තැන්ගේ වැඩ කරන්න පුළුවන්. පිහියේ තියෙන, ගෑස් එකේ තියෙන, ගින්දරේ තියෙන, විදුලියේ තියෙන බරපතලකම හඳුනගෙන. එතකොට මනසින් අපි මායාවේ දේ මගේ කියලා හිතාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? මායාව ඒක අරන් යනකොට සංවේගයටපත් වෙනවා. හරියට පොලියට සල්ලි ඉල්ලගත්ත මිනිහෙක් කුට නිතරම අර පොලිකාරයා පොලිය ගෙනියන්න එනවා, සල්ලි ඉල්ලගෙන එනවා, කරදර කරනවා. නුදුන්නොත් නීතිමය ක්‍රියාකාරක කරනවා. ඒ වගේම මායාවේ දේවල් අපි අල්ලගෙන ඉන්නකම මොකද කරන්නේ? හැමතිස්සෙම මායාව ඇවිල්ලා අපිට අර දේවල් ඉල්ලනවා, අත දෙනවා. එතකොට මොකද අපි කරන්නේ? මේ ණය නිදහස් කරන්න. පොලියක් දීලා සල්ලිත් දීලා ණය නිදහස් වෙන්න. මොනෝදරන් තියෙන ඔබ ඔබ මේ දැනට මම මම මම කියන මේ ගෘහයක් හදාගෙන තියෙනවා. ඒ ඔක්කොම මාර්යාගේ ණයට ගත්ත දේවල් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. කුලියට ගත්ත ඇඳුම් වගේ කියලා කියනවා. එතකොට ඒක මම රඳවගෙන ඉන්නකම මොකද වෙන්නේ? අර කුලිකාරය එනවා. ඉතින් මේ ආවඳුනගෙන ඒ කුලිය ගෙවනවා. ඊට පස්සේ Tamanට ආයිති තැන Taman ඉන්නවා. ඉතින් බලනෝ මාරයට දැන් මේ සම්බන්ධතාවය ඇති කරගන්න තා මොනව හරි තියෙනවද සුළු හෝ මුදලක් මම දීපු. යා බලනකොට නෑ, මට එයා ළඟට ලං වෙන්න කිසි දෙයක් නෑ. මෙයා මගේ සියලුම දේවල් මට දීලා ඉවරයි. එයා දැන් නිදහස් වෙලා ඉන්නේ. අන්න Tamanට අයිති තැනට Taman පැවිසියා. කොතනද? එයාට අයිති තැන තමයි රූප නිරෝධයි. සඤ්ඤා නිරෝධ වූ තැන, සංඛාර නිරෝධ වූ තැන, විඥාන නිරෝධ වූ තැන, නාම රූප මේ ඔක්කොම නිරෝධ වූ තැන යා ඉන්නවා. තේතෙන්න පිවිසෙන්න බෑ. එයා අතීතය අතහැරියා, අතීතේ මායාවේ. අනාගතය අතහැරියා, අනාගතේ මායාවේ. වර්තමානය අතහැරියා, වර්තමානය මායාවේ. තන කාලේනේ මායයට අයිති වෙන්නේ, අකාලිකත්වයේ මායයට අයිති නෑ. ලෝකේනේ මායයට අයිති වෙන්නේ, ලෝකෝත්තර බව මායයට අයිති නෑ. ලෝකෝත්තර බව මායයට අයිති නෑ. පංච උපාදානස්කන්ධය මායයට අයිති. නිරෝධයේ ඒ නිදහස් වීම කියන එක මායයට අයිති නෑ. වචන නිමාරයට අයිති. දැන් වචනවල නිරෝධයට ඇවිල්ලා තියෙනවා. එතන මාරයට අයිති නෑ. චේතනාවනේ මාරයට අයිති, චේතනා කර්මනේ මාරයට අයිති, චේතෝ විමුක්තියට, චේතනාවෙන් නිදහස් වූ තැනට තමන්ගේ ඥානය, ගුණය, මනස, ජීවිතේ පැමිණිලා තියෙනවා. මිරිඟුව පස්සේ දුවන එක නතර කළා. ඇයි? තව දිව්වත් ඔච්චරයි. තව දිව්වත් ඔච්චරයි. හැමදාම ළඟින් පෙනෙයි. හැමදාම ජලය වගේ පෙනෙයි. හැමදාම මල් හිසර වගේ පෙනෙයි. හැමදාම උල් පහරවල් කකා මිරිඟුවක් පස්සේ දුවනෝ. රත්තරන් වුණත් මල් මල් වලින් සරසලා වුණත් එන්නේ ඊතලයක් නම් විදගන්නවද? කොච්චර ලස්සනට මේ ජලය වගේ පෙනුනත් මිරිඟුවක් පස්සේ මේ ඔක්කොම උපමා එක හා සමානයි. ඒ මල් හිසරේ කියන එකත් අර මිරිඟුව හා සමානම දෙයක්. ඒකත් අර ලස්සනට පේනෝ මල්ලිත්තක් වගේ, නමුත් මල්ලිත්තක් නෙමෙයි. ඒ වගේමයි මිරිඟුවත් ජලය වගේ පේනෝ, ජලය නෙමෙයි, මායාකාරයි. එතකොට අපි මේ හැම වේදනාවක්ම, හැම පීඩාවක්ම විඳින්නේ මායාව තුළ, මායාකාරීත්වය තුළ. දැන් අපි මේවා කෙරෙහි පිළිකුල් කරන්න කියනෝ නෙමෙයි, පිළිකුල් කළ බෑ නිදහස් වෙන්න. ඉතින් අපේ හාමුදුරුවෝ ඕක දන්නේ. පිළිකුල කියන්නේ මනෝභාවයක්. මනසින් නිදහස් වෙන්න ඕන. මිසක් මනෝභාවයන් වලට තල්ලු කරන්න හොඳ නෑ. ඒ වැඩේ විනාශي කරේ අර බුද්ධඝෝෂ කියන ත්‍රස්තවාදියා. අමු පුතඤ්ඤය රහතුන් වහන්සේ කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඔහුට ඒ වචනේ මට කියවීමට අයිතියක් තියෙනවා, හැකියාවකුත් තියෙනවා. අනාගතයයි ඒක දැනගන්න ඕන. මුළු බුද්ධ ශාසනයෙම සුණු විසුණු කරපු වුජ්ජලයා. නොමග යවලා Hindu භාවනා සියල්ලම අන්තර්ගත කරලා විසුද්ධි මාර්ගය කියලා එකක් හදපු, පට්ටපල් බොරුවක් හදලා මිනිස්සු නොමග යවපු වුජ්ජලයා. දැන් මේ පොතේම තියෙනවා විසුද්ධි. විසුද්ධි කියලා කියන්නේ පිරිසුදු නැති මාර්ගය කියන කතාව. එතකොට පිරිසුදු නැති මාර්ගයකට යොමු කරනවා. දැන් වී කියන උපසර්ගයේ යෙදුවාම සුද්ධි කියන්නේ පිරිසුදු, විසුද්ධි කියන්නේ පිරිසුදු නැති. ඉතින් මිනිසුන්ට තේරෙන්නේ නැහැ. අර ලංකාවේ මිනිසුන්ට කොලෙස්ටරෝල් ෆ්‍රී කියලා එවන්නේ. ඒත් ඒකම තමයි. කොලෙස්ටරෝල් තියෙනවා. අපි කොලෙස්ටරෝල් නොමිලේ කියලා එවන්නේ අපි මිනිස්සු. සුද්ධ කිව්වේ නැහැනේ, විතවුට් කොලෙස්ටරෝල් කිව්වේ නැහැ. නෝ කොලෙස්ටරෝල් කිව්වෙත් නැහැ. මිනිහා කිව්වේ කොලෙස්ටරෝල් ෆ්‍රී කියලා තියෙන ලංකාවේ වෙන රටවල තියෙන විතවුට් කොලෙස්ටරෝල් කියලා. නැත්නම් නෝ කොලෙස්ටරෝල් කියලා. ඒ වගේ විසුද්ධි මාර්ගය කියලා මේ පොතේම ගහලා තියෙනවා. පිරිසුදු නැති මාර්ගය කියලා අපි මිනිස්සු කියනවා. දැන් භාවනාවෙම කියනවා අසුභ භාවනා කියලා. ඒත් අපි ඒක කරනවා. ඒ කියන්නේ මේ භාවනාව කිරීමෙන් ඔබට සුභක් වෙන්නේ නැහැ. භාවනාවම අසුභයි. හැබැයි සුභ භාවනාව කෙනෙක් කරන්න ඕන. අසුභයක් කරලා හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අභාවිතා ධම්මා විසං භාවිතා ධම්මා නෙමෙයි. දුවන කෙනාට දිශාව වෙනස් කරලා දුවන්න කියලා දුන්නේ නැහැ. අඟුලිමාල ඔහෙට නෙමෙයි දුවගෙන යන්න ඕන, මෙහාට කියලා කිව්වේ නැහැ. ඔබ නතර වෙන්න, ඔබ නතර වෙන්න, නතර වෙන්න. ඈ ඉන්ද්‍රියන් හයෙම නතර වෙන්න, නතර වෙන්න, නතර වෙන්න. ඈ සිත ඔස්සේ දුවනෝ නතර වෙන්න. මරීචි ධර්මයේ ඔස්සේ දුවනෝ දුවනෝ දුවනෝ නතර වෙන්න. ඇස ඔස්සේ දුවනෝ දුවනෝ. ඇස නතර කළා. දැන් බලන්න මේ මොහොතේ ඇස නතර කරන්න, කන් දෙක නතර කරන්න, නාසය නතර කරන්න, දිව නතර කරන්න, ශරීරය නතර කරන්න, මනස නතර කරන්න. සාමාන්‍ය ජීවිතයේ ස්වභාවය තමයි කරත්ත බැඳගත්ත ගවයෙකුට ඒ කෙවිටෙන් තල තලා වැඩ ගන්නවා වගේ නිතරම අණ කරනවා වගේ, නාස්ලනුවෙන් එහාට මෙහාට අදිනවා වගේ අපි අපේ මනසෙනොත් එහෙම වැඩ ගන්නවා. කෙවිතෙන් තලනවා, ඒ මේ අත හැරෙන්න කියලා අණ කරනවා. ඒක තමයි ස්වභාවය. දැන් අපි හොඳට මතක තියාගන්න ඕන, අපිට පුරුදු මනස භාවිතා කරලයි. මනසින් නිදහස් වෙන ක්‍රමවේදයක් අපි පුරුදු කරලා නැහැ. අපි පුරුදු කරලා තියෙන්නේ මනස භාවිතා කරන ක්‍රමවේදය තමයි අපේ පුරුද්ද. ඒකට කියනවා අපි මනෝභාව කියලා. එක එක භාවාත්මක ගුණ තියෙනවා. දැන් නිද්‍රාව කියලා කියන්නේ එක්තරා මනෝභාවයක්. ඒකත් එක්තරා මනෝභාවයක්. ඊළඟට අපි අවදීන් වැඩ කටයුතු කරද්දිත් ඉන්නේ එක් එක් මනෝභාවයන් වල. තමා පිළිබඳ ආකල්පයත් මනෝභාවයක්, ලෝකයා පිළිබඳ ආකල්පයත් මනෝභාවයක්. මේ මනෝභාවයන් තුල ඉන්නේ මේ භාවාත්මක ගුණය ඉක්මවීමට තමයි භව නිරෝධය කියලා කියන්නේ. මනුස්ස භවයේ ඉඳගෙන තව භව රාශියක ජීවත් වෙනවා. ඒකට කියනවා භවය, සසර, සැරිසැරීම. සැරිසැරීමෙන් හා භවයෙන් නිදහස් වීම භව නිරෝධයේ බවට පත් වෙනවා. දැන් මේ ආත්මයත් භවයක්. මේ මොහොතේ පවතින්නේ භවය. ඒ නිසා මේ පැවැත්මෙන් නිදහස් වුණා නම් මේ මොහොතේදී එයා භව නිරෝධයට පත් වෙනවා. ඒ මනස තුල කොයි බහරි අපි රැඳිලා සිටියොත් මායයට අහු වෙනවද නැද්ද? අහු වෙනවා. මොකද මන කියන්නේම මායයා, මායාව. මායාවට තමයි මනස කියලා කියන්නේ. එහෙමනම් මන තුලම කොයි බහරි ජීවත් වුනොත් මායයට හසු වෙනවා. එනිසා අපි මොකද කරන්නේ? නොමනසට හෙවත් මනසින් එතර වීමට, එහෙමත් නැත්නම් මනස ඉන්ද්‍රියන් ඉක්මවා යාමකට අපි සෝදානම් වෙනවා. අපිට ඉන්ද්‍රියන් කොහොමද ඉක්මවා යන්න පුළුවන්කම තියෙන්නේ? අපි ඉන්ද්‍රියන් වලට තියෙන ආසත්ත භාවය, සදායතන වලට තියෙන ආසත්ත භාවය, කියන්නේ ඇලෙන්නයි ගැටෙන්නයි තියෙන ආසත්ත භාවය. කෙනෙක් හිතන්න පුළුවන් මේ ගැටීම කියන්නේ වෙන්වීමක් කියලා හිතන්න පුළුවන්. නෑ, වෙන්වීමක් නෙමෙයි. ගැටීම කියන්නේත් ඇලීමක්. ඇලීම කියන්නේත් ඇලීමක්. පිළිකුල කියන්නේත් ඒ යාගේ කැමැත්තක්. ප්‍රසාදය කියන්නේත් ඒ යාගේ කැමැත්ත. මේ සියල්ලක්ම මනෝභාවයන්. මනසින් නිදහස් වෙන්න බුදුහාමුදුරු මතක් කරනෝ, ඇලීමෙනුත් නිදහස් වෙන්න, ගැටීමෙනුත් නිදහස් වෙන්න, උපේක්ෂාවෙනුත් නිදහස් වෙන්න. එක වරක මාගේ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ දේශනා කළා, යමෙක් මේ ත්‍රිවේදනාව හඳුන ගන්නවද, මේ ත්‍රිවේදනාව ඉක්මවනවද, ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ කියනවා. මොනවද ත්‍රිවේදනාව අඳුන ගන්නු, ත්‍රිවේදනාව ඉක්මවනවා. මොනවද ත්‍රිවේදනාව කියන්නේ? සුඛ, දුක්ඛ, උපේක්ෂා. තමන්ගේ මනස තුල මුලින්ම හඳුන ගන්න. ඊළඟට මේ ත්‍රිවේදනාව ඉක්මවන්න. ඒ කියන්නේ මේ ත්‍රිවේදනාවන්ට වඩා ඉහළින් යමක් පවතිනවා, වෙන්ව යමක් පවතිනවා, මේවයින් තොර සම්පූර්ණේම තොර අවස්ථාවක් පවතිනවා. අන්න එතෙන්ට තමන්ගේ ඥානය, ගුණය, ආත්මය පිවිසෙන්න ඕන. එතෙන්ට පිවිසුණාට පස්සේ එයා අවේදීතයි, විඳින්නේ නෑ, අකාලිකයි. අකාලික වූ ධර්මයේ සාන්දීප්තිකයි. පච්චත්තං ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙන්නේ. එහි ස්වභාවය මනාව පිළිපදින කෙනෙක්, ඒ ස්වභාවය තුළ ජීවත් වන කෙනෙක්. එයාටන්ට තමයි ආර්ය පුජ්ජලයෝ, ආර්ය ශ්‍රාවකයෝ කියලා කියන්නේ. ඒ ගුණය කෙනෙකු මේ භවයේදී ලබනවා නම් ඒ තමයි ලබන ලොකුම පිහිට, පිළිසරණය, මනුෂ්‍යත්වයේ ප්‍රයෝජනයක් ගත්තා කියන සතුට ඇති වෙන්නේ ඒ තැනැත්තාට පමණයි. නැත්තම් අනිත් සීලු දෙනාට හැඟෙන්නේ මමත් තවත් සත්වයෙක්. මමත් අනිත් සත්තු වගේ කෑවා, බිව්වා, නැටුවා, ගැයුවා. ජීවත් වෙන නිවහනක් හදාගත්තා. ගමන් බිම යන්න යාන වාහන තිබ්බා. ඉතින් අනිත් සතුන්ටත් එහෙමනේ, පියාඹින තටු දෙකක් තියෙනවා, ඉන්න කූඩුවක් තියෙනවා, දරු මල්ලු ටිකක් හදාගන්නවා, කිචිබිචි ගන්නවා, රණ්ඩු සරවල් කරගන්නවා, සෙල්ලම් කරනවා. ඒගොල්ලන්ගෙත් තියෙනවා මගුල් ගෙවල්, ඒව මේ ඔක්කොම තියෙනවා. ඒ සතුන්ගෙත් තියෙනවා, අපි දන්නේ නැති වුණාට. මේගොල්ලන්ටත් ඒගොල්ලන්ට ආවේනික වූ දේවල්, ප්‍රීතිමත් ස්වභාවල් තියෙනවා. ඉතින් මේ සත්වයාට ඒක තව තවත් උපමට්ටම් වෙන විදිහට කරනවා. එච්චරයි. දැන් ওই වඩු කුරුල්ලා කියන කුරුල්ලෝ එහෙම ඉන්නෝ කාමර වෙන් කරලා, පැටවුන්ට වෙනම, සාලේ කාමරේ වෙනම, නිදන කාමර වෙනම ලස්සනට වෙන් කරලා හදනවා වඩු කුරුල්ලා. ඉතින් මේ නිර්මාණශීලී බුද්ධියන් සමහර වෙලාවට මිනිස්සුන්ටත් වැඩි හොඳට සමහර සතුන්ට තියෙනවා. තාම ආරක්ෂාකාරී විදියට, ශක්තිමත් විදියට ගොඩනගනවා. ඒස සාමාන්‍ය සත්වෙක් නොවේ. මනුෂ්‍යාත්ම භාවයේ තුල අතර සත්ව කියන ගුණයට පැමිණෙන්නේ නැතුව ඒ සත්වයාගේ නිදහස් වෙන්න ඕන, අස්ථාරේ පොඩ්ඩල කෙනෙක් බවට පත් වෙන්න ඕන. එතකොට අර සත්ව ගතිය නැති වෙනවා, සත්ව දර්ශනේ නැති වෙනවා, සත්ව චින්තනේ නැති වෙනවා. ඊට පස්සේ මේ ලෝකේ හඳුනගත්ත කෙනෙක් බවට පත් වෙනවා. අර මහා විශාල සසර බය, මහා විශාල මරණ බය, මහා විශාල අපා බය නැති වෙනු පින්නතුනේ. ඔළුවේ ගිනි අඩු වෙනවා, නැති වෙනවා. මේ ලෝකයේ අවුරුදු 500ක් හරි 1000ක් හරි ජීවත් වුණත් ඒක එච්චර ගැටලුවක් නෙමෙයි යාට. ජීවිතේ වඩාත් ලස්සන වෙනවා. එයාට කායික ද රහතන් වහන්සේලා කිසි කෙනෙක් එහෙම පිරුණුවන් පාන්නේ නැහැ. කාය දුබල වෙන තුරුම පිරුණුවන් පාන්නේ නැහැ. මොකද ජීවිතේ බොහොම ලස්සනයි. තව තවත් සේවය කරන්න ලෝකෙට කැමති. උන්වහන්සේලා හැම කෙනෙක්ම පිරුණුවන් පාන්න තීරණය කරන්න බුදුරජාණන් වහන්සේ දෙහිමයි. කාය දුබල වුණාට පස්සේ මේක එහෙම ගෙනියන්න තියෙන අපහසුතාවයත් එක්ක තමයි තීරණය කරන්නේ. පරම ආයුෂ අවුරුදු 120ක් 25ක් ඉන්න පුළුවන් කාලේ අවුරුදු 80න් පිරුණම් පානවා කියලා කියන්නේ අඩුම තරමේ 100ක්වත් ඉන්න තිබ්බ නේද කියලා හිතෙනවා. ඇයි එහෙම වුනේ? කායික වශයෙන් සය අවුරුද්ද දුෂ්කර ක්‍රියාව තදින් බලපෑවා. තදින් බලපෑවා. පස්සේ ආහාර ගත්තත් ඒක හරි ගියේ නැහැ. යම්කිසි බලයක් ගත්තා. ඒ බලෙන් තම පන්සාලි ශ්වසක් ආවා. ඒ වුණාට අර ශක්තියෙන් හීනවීම ප්‍රබලව දැනුණා. කොච්චර හීනවීමක්ද කියනවනම් බුදුරජාණන් වහන්සේම කියනවා, මම ඉස්සරහ බඩ අත ගන්නකොට මට පිටිපැත්තේ කොඳු ඇට පේලිය අහු වුණා. ඔබෙත් බඩ අත ගාලා බලන්න අහු වෙනවද කියලා කොඳු ඇට පේලිය. ඈ එතකොට කොහොම දුෂ්කර ක්‍රියාවන්ද, කොහොම මේ කැපවීමන්ද කියලා බලන්න. ඒ නිසා මේ විශ්වය අඳුරන ඔය බුදුහාමුදුරු මොනතරම් දුක් විඳද මේ නිර්මල ධර්මයේ සොයා ගන්න. මේ නිර්මල ධර්මයේ හඳුන ගන්න මහන්සි වෙන්න. ඉතින් මේ වගේ ධර්මයකට නිග්‍රහ දෙන ගතානුගතික ආකල්පවල ඉඳගෙන මේ සද්ධර්මය විනාශ කරන්න උත්සාහ කරන ඕනම කෙනෙකුට අවීචි මහ නරකය තමගේ ගේ දොරකඩට පැමිණියක් මෙන්න ඒගොල්ලන්ට ඒ ධර්මයේ යන්න සිද්ධ වෙනවා. යමෙක් මේ ධර්මයේ වෙනුවෙන් කැප වෙනවද, මහන්සි වෙනවද, යොමු කරනවද, ඒ ඇත්තන්ට මුළු මහත් විශ්වයේම ශාන්තිය බලය ලැබෙනවා. දෙන්න තියෙන හොඳම තෑග්ග ධර්මයේ දෙන්න. ඔබ කෙනෙකුට දෙනකොට මේ අයිසින් කේක් දෙන්න නැතුව දහම් පොතක් දෙන්න, ධර්මදේශනා ඔය පෙන් ඩ්‍රයිව් එකක් හදලා දෙන්න, ධර්මදේශනා CD එකක් දෙන්න කටයුතු කරනවා නම් ඒක තමයි ලොකුම දායාදය. ඒ වගේම කොහේ හරි කෑමකට එක් කරගෙන ගිහිල්ලා හෝටලයක කට්ටියත් එක්ක එකතු වෙලා කෑමක් කන්න ඉඳලා හිටලා, ඒ වුණාට ඊට වඩා කොච්චර වැදගත්ද ධර්මීය කරා තමන්ගේ අක්කව එක්කන් එන, තමන්ගේ හිතවතිය හිතවතා එක්කන් එන, යොමු කරනවා, තමන්ගේ දරුවන් යොමු කරනවා. සැල්ල කියන්නේ මේක තේරුම් ගන්න කියලා අහන්න කියලා යොමු කරන්න හොඳ නැහැ. මේක තේරුම් ගන්න අමාරුයි. ප්‍රායෝගිකව අපි අත්ින්ද දෙයක් මුලදී මෙලෝ සංසාර දෙයක් තේරුම් නැති දහම. ඒ හැමින් අහන්න අහන්න කාලයක් අහන්න දුන්නාම අවුරුදු මාස මෙහෙම පහ වෙනකොට මොකද වෙන්නේ? එයාට විශේෂ ඥානයක්, ගුණයක්, දර්ශනයක් එයා තුළ පහළ වෙන්න පටන් ගන්නවා. කොච්චර මේ අහන්න බෑයි කියලා දැන් අපිට හිත දැන් ගොඩාක් වයසක අම්මලාට මේක තේරුම් ගන්න බෑයි කියලා හිතා ගන්න හිතෙන මට්ටමේ අය මේක තේරුම් අරගෙන තියෙනවා. මොකද හේතුව මේකට උගත්කම නෙමේ බලපාන්නේ ජීවිත අවබෝධය සහ ප්‍රඥාව. ඒ නිසා සමහරලාට කන් ටිකක් ඇහෙන අම්මල තාත්තල පවා ධර්මයේ තුලින් පුබුදිනවා. ධර්මයේ ගොල්ලන්ට අහන්න සලස්සන්න වටපිටාව සකසල දෙන්න. ඒකයි කරන්න තියෙන්නේ. ඉන්ද්‍රියන්ට බර දෙන්න කිසි වෙලාවක අවශ්‍ය නැහැ. ඉන්ද්‍රියන් වල ශක්තියින් මේ නිවන් මාර්ගයට අවශ්‍ය නැහැ. ඉන්ද්‍රියන් නිවා දමන්න, ඉන්ද්‍රියන් අතහරින්න තියෙන මාර්ගයක් මේක. දැන් මේ භාවනාව කියලා කියන්නේ මොළේට කිසිම බරක් දෙන්න ඕනේ නැහැ. මොකද මොළේට බරක් වෙන්නේ මොකද? මොළේට මෙන්න මෙහෙම අනක් දුන්නොත් මොළේට බරයි. මෙන්න මෙහෙම මේ රූලේ මේ ගෙනියන්න ඕන කියලා මොළේට දුන්නොත් යම්කිසි නීතියක්, එතකොට මොකද වෙන්නේ? අර අනිත් ඔක්කොම පාරවල් මැඩපවත්වගෙන තමන්ගේ දර්ශනය තුළ මෙහෙවන්න පටන් ගන්නවා. මේක පුජ්‍යල දර්ශනයක් නොවන නිසා එතකොට මොළේට දෙන්න ඕනද අපි න්‍යායක්? අවශ්‍ය නැහැ. මොළේ රිලැක්ස්, නිදහස්. බලාගෙන යන්න කියලා දෙන්න දෙයක් නැහැ, ඇහැ නිදහස්. අහගෙන යන්න කියලා දෙයක් දෙන්න දෙයක් නැහැ, කන නිදහස්. සුවඳක් ඔස්සේ යන්න කියලා දෙන්න නැහිත නිදහස්. රසයක් ඔස්සේ දිව යන්නෙත් නැහැ, ස්පර්ශයක් ඔස්සේ දැනෙන සංවේදීතාවයක් ඔස්සේ යන ගමනක් නෙමෙයි, කයත් නිදහස්. සිතවිල්ලක් ආකල්පයක් මෙහෙවන පද්ධතියක් තුල ක්‍රියාත්මක කරවන්නෙත් නැහැ. ඒ නිසා මන නිදහස්. ඉන්ද්‍රියන් නිදහස් කරා. ඊට පස්සේ මේ ඉන්ද්‍රියන් ටික බද්ධ වෙච්ච දැන තමයි මම කියන ශක්තිය ගොනු වෙන්නේ. මේ ඉන්ද්‍රියන් ටික තැන් තැන් වලට අයින් කළ දැමිට පස්සේ මොකද වෙන්නේ? අර මම කියන ශක්තිය නැති වෙනවා. දැන් අපි හිතමු කාර් එකක් තියෙනවා කියලා. අපි කාර් එකේ ටයර් ටික පන්නනවා, දොරවල් ටික පන්නනවා, ඒක එක තියෙන චැසි ඒවා මේවා ලයිට් ටික ඔක්කොම පන්නලා ඉවලම එතන වටපිටාවේ දාලා තියෙනවා. දැන් කවුරුත් එතෙන්ට ඇවිල්ලා කියනවද මේ කාර් එක කියලා? කාඩවත් හිතනවද අර කාර් එක ගන්න, අර කාර් එක යහට කරන්න කියලා කියනවද? කියන්නේ නැහැ. ඇයි? අර ශක්තිය කියන ආමන්ත්‍රණය කරන්නවත් කියන්න. අපි දකින මුළු පාර්ට්ස් වෙන වෙනම ගලවලා තියනවා. අර කාර් එකක් තියෙනවා කියලා අපි කියන්නේ නැහැ. මෝටර් පාර්ට්ස් කඩේකට ගිහිල්ලා කියන්නේ අර කාර් එකක් තියෙනවා කියලා කියන්නේ. ඒ කාර් එකක් කියලා හැඟීමක් ඇති වෙන්නේ නැහැ. නමුත් අර ටික ශක්තියින් ටික ඔක්කොම ටික එකතු වුණාට පස්සේ කාර් එක කියන වාචික බලය, මානසික බලය හැදෙනවා. චින්තන බලය හැදෙනවා. ඒ වගේම තමයි මේ ඉන්ද්‍රියන් සයම මනාව එකට ගැළපෙන තැනම මම කියන ආමන්ත්‍රණය, සත්වයා, පුජ්‍යලයා කියන ආමන්ත්‍රණ බලය වේගය හැදෙනවා. ඒ ටික විසරවල මේ ප්‍රඥාවෙන් දුරු කරලා දැම්මට පස්සේ කාට කියලා මම කතා කරන්නද මම කියලා? කාර්ක කියන්නේ මොන කොටසටද? ඈ මොන කොටසටද? ඈ ඔර කාර් එක කියලා එකක් තියනවද ලෝකේ? ඈ ජිප් එකක් කියලා එකක් තියනවද? ඈ ජිප් එක කියලා එකක් ලෝකේ නෑ. ඈ අර යකඩ කෑලි ගොඩවල් ටික වෙන් කළ බැලුවම ජිප් යන්නේ. ඒ වගේ මේ මේ මේ තියෙන සමූහ පද්ධතිය ඒකරාශී වෙච්ච තැන පුජ්‍යලත්වයේ වින්දනය, පුජ්‍යලත්වයේ න්‍යාය දර්ශනය, පුජ්‍යලත්වය කියන එක දැනෙන්න පටන් ගත්තත් මේකේ පුජ්‍යලේ යථා දර්ශනයෙන් බලන්න නැහැ. පුජ්‍යල නාමයක් පමණයි තියෙන්නේ. ඒක දැඩිව අවිද්‍යා සහගතව අවිද්‍යා පත්‍ය සංඛාරා වෙලා තියෙන්නේ. මේ විදිහට විද්‍යාව උපදවනකොට මොකද වෙන්නේ? අවිද්‍යායත්වේව අශේෂ විරාග නිරෝධෝ වෙනවා. අවිද්‍යාව උපදිනවත් එක්කම ශේෂයක්වත් නැතුව අර කාර්යක කියන නාමය හොසු වෙනවා වගේ මම කියන නාමය, චින්තනය, දර්ශනය, හැඟීම කියන එක දුර වෙලා යනවා. එයා නික්ලේශී කෙනෙක්ද? නෑ. එයා කෙලස් තියෙන කෙනෙක්ද? නෑ. එයා සජීවී මිනිස්සෙක්. එයාගේ කයි රුචිකත්වයට අනුව, දිවි රුචිකත්වයට අනුව කැමති ආහාර වර්ග ඇති. එයා රතු කැකුළු බත් කන්න ආසෙයි, එහෙම නැත්නම් සම්බහාල් කන්න ආසෙයි, ඒක ප්‍රශ්නයක් නැහැ. ඈ එයාට මේ මහත්යෙක් ඉඳීවි, නෝන කෙනෙක් ඉඳීවි, යාව බොහොම ආදරෙන් සෙනෙහසින් බලාගනීවි, ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එයාට දරුවෝ ඉඳීවි, දරුවන්ට බොහොම දයාවෙන් කරුණාවෙන් සෙනෙහසින් කටයුතු කරාවි. එයාට ව්‍යාපාරයක් තියේවි, ලස්සනට ඒක ව්‍යාපාරේ ලස්සනට පවත්වාගෙන යාවි. ඒක කිසිම ගැටලුවක් නැහැ. එයාට ඇඳුමක් තිබේවි, ඒ ඇඳුම පිරිසිදුව ලස්සනට අඳීවි. ඒවයි කිසි ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේ රජමාලිගාවට වඩිනෝ රාජාසනය මැණික් ගල් ඔබෝල අර සිංහාසනේ තියෙන මේ කොසල් රජතුමා මේ අතිරිල්ලක් කියලා රාජාසනේ තමයි උපවාසය වැඩ ඉන්නේ කියලා අර මහ විශාල ආසනේ වඩා හිතවන බුදුරජාණන් සහා මට ওই රාජාසන හරියන්නේ නැහැ, මට දෙනව පොඩි පුටුවක් කියලා කිව්වේ නෑ. උන්වහන්සේට පණවන්නේ මොකද්ද? රජතුමා සිය කැමැත්තෙන් සසුටෙන් මොන ආසනේ වුණත් වැඩ හිටියා. ඉස්සර රාජාසන මේ අඳ වගේ ජනාධිපතිගේ ආසන වගේ නෙමෙයි. විශාල මැණික්, වටින මැණික් ඔබවල රත්රන් කණු මේව දාලා සිංහ ඔලු දාලා හදන ආසන තියෙන්නේ. උන්වහන්සේට ඒක ගල් තලාවකුත් එකයි රාජාසනෙත් එකයි. ඒ කියන්නේ රාජාසනේ ගල් රාජාසනයත් ගල් තලාවක් වගේ ගත්තයි කියලා කියන්න බෑ. එහෙම නැත්නම් ගල් තලාවකත් රාජාසනේ වගේ වාඩි උනායි කියලා කියන්නත් බෑ. ඇත්තම කියන්න පුළුවන් එක දෙයක් තමයි ගල් තලාවෙත් රාජාසනේ පුජ්‍යලේක් වාඩි උනේ නෑ. පුජ්‍යලේක් වැඩ හිටියේ නෑ. ඒක තමයි කියන්න පුළුවන් එකම සාධකය. එකම කාරණේ. මේ අපූර්වත්වයේ දහම යදා පඤ්ඤාය පස්සති. ප්‍රඥා දර්ශනයක්, ප්‍රඥාවෙන් ස්පර්ශ කරන දෙයක්. නෙවැරදි දර්ශනය තමාගේ ඥානනය කරගන්න වැඩපිළිවෙලක් මිසක් මේ එක එක භාවනාවල් වල හිර කරන දෙයක් නෙමෙයි. සම්මත භාවනා ක්‍රම නෙමෙයි මේක. විපස්සනා, විදර්ශනා භාවනා ක්‍රමය, විමසන ක්‍රමයක්, නුවණින් විමසන ක්‍රමයක්, විදර්ශනාවක්. එහෙම නැතුව සමතයක් නෙමෙයි. දැන් ඊළඟට මේ දෙක කවලම් කරලත් හදන සමත විපස්සනා භාවනා කියලා එකක්. ඊළඟට සමත විපස්සනා කියලා ආයි මොකද කරන්නේ? තනිකර සමතේමයි ආයි ලබා දෙන්නේ. ආයි සමතේමයි ලබා දෙන, ආයි දෘෂ්ටිගත කරනවා, ආයි ධානවල මනෝභාවයන්වල හිර කරනවා. මේව සංඥා නාසඤ්ඤායතනෙට දියුණු වෙන්න ඕනලු. දියුණු කරලා ආයි විදර්ශනාවට බහින්න ඕනලු. අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඔයගොල්ලෝ හිතනවද මේ මේව සංඥා නාසඤ්ඤායතනෙට දියුණු වෙන කජු කනෝ වගේ පුළුවන් කියලා? නෑ. අප්‍රමාණ දුක් විඳින්න ඕන. බොහොම දුක් ගැහැට විඳින්න ඕන. ඒක සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න බොහොම අමාරු දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ දර්ශන ප්‍රතිපදාව ඒ ධ්‍යාන භාවනාවන් ක්‍රමවේදයත් එක්ක බලනකොට කෝටි ප්‍රකෝටි ප්‍රමාණයකින් ලේසි පහසුවේ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ආසියාව පුරා ලෝකේ පුරා වේගින් පැතුරුනේ. ඒතකොට බොහොම වේගින් මිනිස්සයා ඇහිඳ ගන්නවා, හසු කර ගන්නවා නියුණු චින්තනය දර්ශනය. ඒකයි මම වේගින් හසු කර ගන්නවා. තාම අනිකුත් භාවනාත් එක්ක බලනකොට මේක බොහොම ලේසි. හැබැයි නුවණ තියෙන්න ඕන. සමාධිහා බලන්න නුවණ තියෙන්න ඕන. තමන්ගේ සිත දිහා බලන්න නුවණ තියෙන්න ඕන. තමන් මේ මොහොතේ උපදවා ගන්න චින්තනයේ දිහා බලන්න නුවණ තියෙන්න ඕන. තමන් මේ මොහොතේ මොන වගේ කර්මකාරකයකද පැටලෙන්නේ කියලා බලන්න නුවණ තියෙන්න ඕන. හැම මොහොතකම තක්ක තක්ක විචක්කන පියවර පියවර කියන්නේ හැම මොහොතකම මේ මොහොතවල අලුත් වෙනවා. ඒ අලුත් වෙන හැම මොහොතකම මම ධර්මයට අනුකූලද, ලෝකෝත්තර ධර්මයට අනුකූලද, මේ සම්මුති ධර්මවලට අනුකූලද කියලා බලන්න යන්න එපා. ලෝකෝත්තර ධර්මයට අනුකූලද කියලා බලන්න. ලෝකෝත්තර ධර්මය අපි කියලා දීලා තියෙනවානේ මොනවද? ආයි මේක ශේෂයක් තියාගන්න දෙයක් නෑ. කිසිම ඉන්ද්‍රිය බද්ධයක් ග්‍රහණය කරන්න දෙයක් නෑ. කිසිම චින්තනයක් ග්‍රහණය කරන්න දෙයක් නෑ. කිසිම ආකල්පයක් ග්‍රහණය කරන්න දෙයක් නෑ. සියලුම වීරයන්ගෙන්, සියලුම සමාධීන්ගෙන්, සියලුම වචනවල, සියලුම සංකල්පවල, සියලුම දෘෂ්ටිවල නිදහස් වීම. එතකොට එතන තමයි නිවීමක් තියෙන්නේ. මේ මොනවා හරි දෙයක් ග්‍රහණය කරගත්තොත් දැවීමක් තියෙන්නේ. දැන් ඔය අපි හිතමුකෝ ආනාපාන සති වේවා, කසීපන භාවනා වේවා, කොයි සමාධි සුවයෙන් දවනවා හිත. ඈ අර ප්‍රීතියෙන් ඉපිලි යන්නේ ප්‍රබෝධයක් ඇති වෙන්නේ වින්දනීය සතුට. වින්දනීය සතුට කියනක ඇති වෙනකොට එයා තුල සංවේදීතාවය වැඩි වෙනවා. සංවේදීතාවය වැඩි වෙනකොට ඕනම දෙයක් තාම ප්‍රබල වින්දනයක් හැටියට තේරෙනවා. ඒකයි අර භාවනා කරන කට්ටිය ගොඩක් කැලේ ඉන්නවා කියලා කියන්නේ. ඒකයි සාමාන්‍යයෙන් පරිසරයේ දකින්නවත් එන්න කැමති නැහැ කියලා කියන්නේ. හේතුව වින්දනීය භාවය දරා ගන්න බැරි විදිහට ඉහළට එනවා. පුඩි දේ පුඩි දේ හැර දරා ගන්න බැරි විදිහට දැනෙන්න පටන් ගන්නවා. ඒක සුභවාදී පැත්තටත් එහෙම, අසුභවාදී පැත්තටත් එහෙමයි. මේක අවේදිත මාර්ගයක්, පිළිකුල් මාර්ගයක් හරි, ප්‍රියමනාපකාන්ත මාර්ගයක් හරි, අප්‍රියමනාප මාර්ගයක් හරි නෙමෙයි. මේක අකාලික මාර්ගයක්. අකාලික ධර්මයේ යන්නේ කියන්නේ කාලයට හසු වෙන්නේ නැතුව ගමන් කරන්න. ඉන්ද්‍රියන් සය තියෙන්නේ කාලය තුල. නමුත් ධර්මයේ තියෙන්නේ අකාලිකත්වය තුල. මනසේ කොයි බහර හිටියොත් ජීවත් වුණොත් ඔබ මායාව ඔබව හසු කරගන්නවා. ඔබ මනසින් නිදහස්ව සිටිනවා නම් කිසි විටක ඔබව මායාව හසු කරගන්නේ නැහැ. තිමුලින්ම දර්ශන සම්පත්තිය ඇති වෙන්න ඕන. ඒ දර්ශන සම්පත්තිය තුලින් ක්‍රමානුකූලව තමන් වැඩෙන්න ඕන. ඉතින් තමන්ගේ ජීවිතේ හට්ටි වලන් වතු පිටි ඉඩම් කඩම් ඒවට මේවට මනස රඳවගෙන ඉන්නවා නම් ඒවට තියෙන ආසත්ත භාවය කියන එක දුරු කරන්න. දුරු කරලා ඊළඟට ධර්මයේ සොයන්න. ඔප්පු tira පොලින් නෙමේ වයින් කරන්න තියෙන්නේ. නිකම් මනසේ තියෙන ආසත්ත භාවයෙන් අයින් වෙන්න ඔප්පු tira පො එහෙම තියෙනරින්න සම්මුතියක් හැටියට. දැන් ගොඩක් කාලවට මෙන්නේ මේ අත්හරින්න කියලා මේ හාමුදුරුවෝ කියන්නේ මේ ඔප්පු tira පොලින් අත්හරින්න කියලා. එක දැනක මහාන එන්න එන්න කියලා කිව්වහම මේ ඒ මිනිස්සුන්ට කිව්වලු මේ බැංකු පොත්වල එහෙම තියෙන සල්ලි ඔක්කොම කාට හරි දීලා ඉන්න කියලා කිව්වලු. එහෙනම් තාර පන්සලේ වැඩ ටිකක් තියෙනවා, ඒ ටික කරලා දාන්න කිව්වලු ඒ සල්ලි වලින්. ඉතින් මේ මිනිස්සේ ඔක්කොම කරලා මහාන වෙලා ටික දවසක් මහාන වුණාට පස්සේ ඉන්නකොට මේ මිනිස්සයට මේ පා වෙලා මහානකම්. හාමුදුරනේ දැන් මට ගෙදර ගියොත් ඇඳුම් කෑල්ලක් අරන් අඳින්න විදියක් නැහැ කිව්වද. මොකද අර ඔක්කොම දීලා ඇවිල්ලා. ඒ නිසා එහෙම ක්‍රමවේදයක් නෙමෙයි. දැන් ආහාරයට තියෙන රසය ආසාව නැති කරගන්න කියලා කියන්නේ අර තුරු පහ නැතුව කන අර මේ මේ නිගන්ඨයන්ගේ ක්‍රමය නෙමෙයි. ලුණු නැතුව කන ක්‍රමය නෙමෙයි. ඒක රසට හදාගෙන ආහාරය ඔය ලැබෙන ආහාරයක් ඒ විදිහකට ආසත්ත්ව භාවයක් නැතුව සුදුසු විදිහකට තමන්ට ආහාරයට ගන්න කැමති විදිහට. සමහර අය ඉන්නෝ ගමේ ක්‍රමයට කන්න කැමති. සමහර අය ඉතින් නගරයේ ක්‍රමයට කන්න කැමති. සමහර අය බත් දෙරි කරලා කන්න කැමති. සමහර අය මේ බෙරි නැතුව කන්න කැමති. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එයාගේ රුචිකත්වේ බාහිර දෙයක්. හැබැයි ඒ කිසි දෙයකට මනෝභාවයන් එක් කරගන්නේ නැත්තම් එච්චර. හැබැයි පුජ්‍යල ක්‍රියාකාරීකයක් හැටියට හැම මොහොතකම කිසි දෙයකින් වෙන්වි ඉන්න අවශ්‍යතාවයක් නැහැ. දර්ශන සම්පත්තියටපත් වුණාට පස්සේ එයා ස්වභාවයෙන්ම ස්වභාවික තමයි. උදාහරණයක් වශයෙන් කිව්වොත් ජනාධිපති කියන තනතුර ලැබුණාට පස්සේ එයා පදික වේදිකාවේ ඇවිදගෙන ගියත්, මහපාරේ ඇවිදගෙන ගියත්, කොයිබ හිටියත්, පිට රටකට ගියත්, කොහේ ගියත් එයා ජනාධිපතිනේ. ආයි වෙනස් වෙන්නේ නැහැ. ඒක උදාහරණයක් විතරයි. ඒ වගේ අවබෝධයට පත් වුණාට පස්සේ එයා මිහිරි ආහාරයක් ගත්තත්, අමිහිරි ආහාරයක් ගත්තත්, මොනව ගත්තත් එයා ඒ දර්ශනය තුල නොඇලීමේ කියන ගුණයට පාත්‍ර වෙච්ච නිසා ආයෙක නොයලෙන්න ඕන. මේක මෙහිමයි මෙහිමයි මෙහිමයි කියා සාධක ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ. ඒක ස්වයංක්‍රීයව වැඩ කරන ධර්මයක් බවට පත් වෙනවා. ඒ නිසා නොයලී ඉන්න ඕන කියලා යාට කියන්න උමනාවක් නැහැ. ඒක නොයලෙන gati ඉබේ තියෙන දෙයක්. දැන් නිලුම්පත හිතලා ජලය මේ ඇද ගන්න හොඳ නැහැ කියලා ක්‍රමවේදයක් නැහැනේ. නිලුම්පතේ ස්වභාවය මොකද්ද? ජලය නොරඳන gati. එතකොට මේ ආර්ය සත්‍ය අවබෝධ කරගත්ත සිතේ ස්වභාවය මොකද්ද? කෙලෙස් නොරඳන ගතිය. ඒක ඉබේ සොයන්ක්‍රීව තත්වයක්, ස්වභාවික තත්වයක්. ඒක මේ අස්වාභාවිකව හදන්න වඩන්න මේ කර්මකාරකයක් හදලා මෙහෙම ඉන්න ඕන, මෙහෙම පවත්වන්න ඕන කියලා ගුණයක් නැහැ. ඒක මහ කරදරයක් නේ. ඒක මහ කරදරයක්. මෙහෙම ඉන්න ඕන, මෙහෙම ඉන්න ඕන, මම මෙහෙම ඉන්න ඕන, මේක නොඇලී ඉන්න ඕන, මම මේක දෙයක් නොබල ඉන්න ඕන. ඒ හරි තරදරයක් ඒක. ස්වයංක්‍රීයවම එයාට ඒක කිසි අගයක් ඇති වෙන්නේ නැහැ. එයා බලාගෙන ඉන්නේ කොයිද? අර නිරෝධ සත්‍ය දිහා බලන් ඉන්න. නිරෝධ සත්‍ය ලස්සනයි. නිරෝධ සත්‍ය මනහරයි. නිරෝධ සත්‍ය දිහා බලාගෙන ඉන්නකොට අවේදිතයි. ඒක ඔළුවට බරක් දෙන්න දෙයක් නැහැ. මොකද හේතුව ඒක ශූන්‍යතාවයක් හෝ න්‍යායක් හෝ දෙයක් නොවන නිසා ඔළුවට බරක් දෙන්න දෙයක් නැහැ. ඉතින් මූලික දර්ශන කාලයේ ඉන්න නිසා වරින් වර අර පරණ ඥාති, අතහැරපු ඥාති ටික එනෝ යනෝ එහෙම තියෙනවා. ඒගොල්ලෝ පොඩ්ඩක් එවිකම් කරලා බලනවා. පරණ එක්කෙනාත් නමුත් ඒගොල්ලෝ ඇවිල්ලා යයි. එයාව ගියාට ඒක කලබල වෙන්න උවමනාවක් නැහැ. අපි වාහන කොච්චර තිබුණත් අපි ඒ වාහනවල හැපෙන්නේ නැතුව අපේ ගමනක් අපි යනවා. ඒ වගේ සිත තුළ යම් සිතුවිලි පද්ධතියක් තිබුණයි කියලා ඉවරලා ඊකට මේ කනස්සල්ලක් ඇති කරගන්න එපා. ඒක හරියට අර මේ තමන්ගේ වාහනේ විතරක් පාරේ තියෙන්න ඕන වගේ අදහසක්. එහෙම ගන්න නැහැ නේද? කියලා කිව්වොත් එහේ මගේ වාහනේ විතර මේ පාරේ තියෙනවා කියලා ඒක පාරක් නෙවෙයි. ඒ නිසා මේක තුළ මේ කාය විඥානයක් තියෙනවා, අපිට කළ යුතු වැඩ රාජකාරි ටිකක් තියෙනවා, ඒවා ටයිමර් එකක් වගේ වෙන වෙලාවට මතක් වෙනවා. ඒ අතර අපිට අනතුරක් නැතුව යන්න පුළුවන් නම්, ගැටලුවක් නැත්තම්, පීඩාවක් නැත්තම් ඒක ප්‍රශ්නයක් නෑ. අනිත් එක ටික වෙලාවක් ඒ මනස පුරුදු කරනකොට හෙමින් ජලභාජනයක් සංසුන් වෙනවා වගේ ඉබේට සංසුන් වෙනවා. ඒ ධර්මතාවය තුලින් අවබෝධයෙන් පස්සේ ඉස්සෙල්ලාම අවබෝධය ගොඩනගා ගන්න ඕන. ප්‍රත්‍යක්ෂතාවය ගොඩනගා ගන්න. මොකද්ද? ලෝකෝත්තර භූමිය පිහිටන්න ඕන. ලෞකික භූමියේ පිහිටි සිට ලෝකෝත්තර භූමියේ පිහිටන්න ඕන. ඒ කියන්නේ නිරෝධ සත්‍යයේ පිහිටන්න ඕන. නිරෝධේ පිහිටන්න ඕන. ඉන්ද්‍රිය විශ්ේ ඉක්මවා ඥානේ පහල කර ගන්න ඕන. ඒ පහල කරගත්තට පස්සේ මේ බුදුරජාණන් වහන්සේගේ මේ පිළිමේ තියෙන මේ සිරස්පත වගේ උඩින් එයාට තේරෙනවා මේ මගේ දර්ශනයක් දැම්මට ලෝකේ තියෙනවා. හැබැයි මේක ඇහැට සම්බන්ධ නැහැ. මේ දර්ශනේ කනට සම්බන්ධ නැහැ, නාසයට සම්බන්ධ නැහැ, දිවට සම්බන්ධ නැහැ, ශරීරයට සම්බන්ධ නැහැ, මනසට සම්බන්ධ නැහැ, අතීතයට සම්බන්ධ නැහැ, අනාගතයට සම්බන්ධ නැහැ, වර්තමානයට සම්බන්ධ නැහැ. මෙන්න මේ ඒ නිර්වාණ ගුණය තමයි පෙන්වන්නේ. ඉන්ද්‍රියන් තුල නැහැ. දැන් මේ සිරසින් උඩ කොටස මේ පෙන්වන්නේ සිරස් පතක් වගේ. දැන් මේ පංචස්කන්ධයට ආපු ගමන් මේ පංචස්කන්ධයට ඉන්ද්‍රියන් වලට බැසගත්ත ගමන් මොකද වෙන්නේ? මම ඉන්නවා, ඉන්ද්‍රියන් ටික තියෙනවා, ඉන්ද්‍රියන් තුල සංකල්ප ටික තියෙනවා. ඉන්ද්‍රියන් එපිට දර්ශනයට ගියපු ගමන් සකනනාසේ දිව ශරීරයේ මන කියන ඉන්ද්‍රියන් සය නෑ. ඉන්ද්‍රියන් සය ඉක්ම වූ ඥානය. ඒ කියන්නේ පිළිකුල් දේවලුත් නෑ ලෝකේ, ලස්සන දේවලුත් නෑ ලෝකේ, මධ්‍යස්ථ දේවලුත් නෑ ලෝකේ. මොනවා ආකාරයකින්ද නැහැ. එතන තියෙන්නේ නිරෝධ සහගත ස්වභාවයක්. සියල්ලගෙම විමුක්තිදායක ස්වභාවයන්, සියල්ලගෙම නිදහස් වීමේ ස්වභාවයක් එතන තියෙනවා. සියල්ලකම නිදහස් වෙනවා. මොනවද විමුක්ති කරේ? භවය විමුක්ති කරේ. ඉන්ද්‍රියන් ටිකනේ භවය. ඈ තණ්හාවනේ විමුක්ති කරේ. චේතනාව විමුක්ති කරේ. ඒව විමුක්ති කරන එක හොඳයි. ඒවෙන් දුරු වෙන්න ඕන. අසුභාර්ථනේ ඒවෙන් දුරු වුණාට පස්සේ පීඩාවක් නැහැ. සැනසෙලිදායක ස්වභාවයක් එයාත් විඳිනවා. අර මනෝමය වශයෙන් දුක් විඳින්නේ නැහැ, පීඩා විඳින්නේ. ඒ ස්වභාවය ඔබ හසු කරගන්න. සබ්බ රතින් ධම්ම රති ජිනාති. ඇලෙනවා නම් ඇලෙන්න ධහමට. කොහොමද ඇලෙන්නේ? ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් ඇලෙන්න ධහමට. සාංසාරික චිත්ත බලවේගය අතික්‍රමණය කරන බලවේගයක් ඔබේ ප්‍රඥාව තුළ ඔබ ජනිත කරන්න. ඒ බලය ජනිත කරන්න පුළුවන් මේ මිනිසත් බව තුළ පමණයි. ඒ බලය ජනිත කරන්න පුළුවන් මොලේ හැදිලා තියෙන්නේ, මහා මොළ පද්ධතිය හැදිලා තියෙන්නේ මිනිසාට. ඒ තිරිසන් සතුන්ට නෑ. ඒ සතුන්ට තිබ්බට ඒක අවදි කරන්න බෑ. ශේෂ මොළ පද්ධතියක් මේ ජීවය ලෝකේ ජය ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අර ස්වභාවික ශක්තිය සසර යනවා. මම කියන්නේ මේ සසර යන එක දුකක් හරි සපක් හරි නෙමෙයි. ඒ තමන්ට යම්කිසි කාලයක ඕනම කෙනෙකුට ඇති වුණාම එයා නිවන් දකිනවා. දැන් බුදුහාමුදුරන්ට හේතු සාධක තිබුණ දීපංකර පාදමූලේම. එතකොට උන්වහන්සේ සසර දුකක් නෑ එතනම යනවනේ. නෑ, එයාට හිතුණ මමත් මේ වගේ බුදු කෙනෙක් වෙලාම අයින් වෙනව මිසක් නැත්තම් මං අයින් වෙන්නේ නැහැ. ඒ ගියාගේ චින්තනය යටයි තියෙන. දැන් මේ පහුගිය දවසේ වෙන මේක මහත්මෙක් කියලා තිබ්බා, කිව්වා මට ඇහුණා. ලෝකයේ ඉන්න අවසාන සත්වයක් නිවන් දකින්න ගමන් මං සසර යනවා කියලා. සමහරවිට අයිපන් මින්ම නිවන් දකින්න නැති ඉඩේ. නමුත් ඒ හිතුවක්කාර වචනයක්. එයාට මොකක් හරි තාම පිළිකාවක් හැදිලා නැහැ. තම වියෝදුක හේමේ තම හම්බෙලා නැහැ. ඒ නිසා සමහරවිට හිතනවා වෙන්න පුළුවන්. අර හිත ඒව හැදිච්ච ගමන් ආයි හිතෙන්නත් පුළුවන්. අනේ හැමෝටම අද නිවන් දකින්න නැත්තම් හොඳයි කියලා හිතනවා කියලා. ඒක අර අවබෝධය නැති කම නිසා. එහෙම පිරිසක් හෙදියා. මම ආස නැහැ දැම්ම නිවන් දකින්න. මං ආසයි දිව්‍ය ලෝක වල හැරෙ මෙහෙ උපදින්න කියලා කෙනෙක් හිටියා. ශල්‍ය කර්ම දෙක තුනක් කෙරුණා. අනේ සසර හරි දුකයි නේ, හැමෝටම නිවන් දකින්න එක දැම්ම හොඳයි කියලා හිතනවා. මොකද ඒ තරම් වේදනාවයිලු. දැන් කැක්කුම්ලු. ඉතින් අර ජීවිත අත්දැකීම් ලැබෙනකොට ඒ අදහස් වෙනස් වෙයි. ඒක ස්වභාවය. දැන් ධර්මය තෝරගන්න එක දිගට ධර්මයේ වැඩෙන්න ඉඩ හරින්න. එක දිගට සතියක් හරි මාස දෙක තුනක් හරි ධර්මයේ වෙනුවෙන්ම කැප කරන්න. කැප කළ එක දිගට අහන්න. නැත්තම් ආයි ශක්තියින් බාල වෙනවා. එක දිගට අහන්න, එක දිගට ධර්ම මනසිකාරයේ දෙන්න සුළු කාලයක් එක දිගට. බුදුරජාණන් වහන්සේ උපමා කරේ අර ලී දෙකක් ගස්ඨණය කරලා ගින්දර මතු කරගන්න පුජ්‍යලෙක් වගේ. ඒක කම්මැලි කියලා ආයි ගෙදර ගිහිල්ලා ඇවිල්ලා ආයි මේ කරනකොට ආයි නිවිලා. ඈ මේ ඥානනේ කොටසක් ඒ වැඩිගෙන වැඩිගෙන වැඩිගෙන එන කොටස් දැන් බලන්න මේක වෙනාතකට ඔබ යොමු කරලා කාලයේ විගඩංගු කළාට පස්සේ ඇත්තටම අර ධර්මයේ ඥානමේ බල ශක්තියින් ටික ආයි වෙහෙල ගිහිල්ලා හරියට අර භාණ්ඩයක් පරිහරණය කරන්න නැතුව පැත්තකට දාලා තිබ්බහම ආයි ඒක දූවිලි එහෙම මෙහෙම මල බැඳිලා අක්‍රිය වෙලා පළකට කාලා තියෙන්න පුළුවන් වගේ. නිසා එක දිගට ධර්මයේ යෙදෙන්න. එක දිගට ධර්මය අහන්න. ඔය ධර්මය අහපු තුන තුන්ගේ කාරණා දිහා බලනකොට ඒගොල්ලෝ එක දිගට ධර්මයේ යෙදිලා තියෙනවා. අප්‍රදීහද ධෛර්යයෙන් යෙදිලා තියෙනවා. එක දිගට ධර්ම දේශනා අපේ සායනහස මම මේ දේශනා ටික මම මෙච්චර කාලයක් ඇහුවා එක දිගට. ඒ නිසා මම මේක අවබෝධ කරගත්තා. කියන ගුණය තේ ඒ සියල්ල පිළිපදින්න ඔබ විසින්ම ඒ ශක්තිය නැති කරගෙන ඔබම ධර්මය දකින්න ඒක ඔබගේම ධර්මයක් බවට පත් වෙලා ඒ සාඩම්බර බව ඇති කරන්න පුළුවන් දැම්ම නිවන් දැක්කොත් දැම්ම නිර්වාණ දර්ශනය සම්මා දිට්ඨිය උදා කරගත්තොත් ඔබට ජීවිතයේ ඉතුරු කාලය සම්මා දිට්ඨියෙන් යුතුව දකින්න පුළුවන් ඒ ලෝව තියෙන පරම ත්‍යාගය ධර්මදාය ආදිය මේ 2558ක් ලැබෙන සම්බුද්ධ වසරය බුදුජානහසේ පරිනිර්වාණයෙන් ලැබෙන වසර අපි පරමාය පූජාය පටිපත්ති පූජාය කිව්ව වශයෙන් බුදුහාමුදුරු මල් පූජ කරනකොට එහි පාර ගන්නවා ඉති වෙන දෙයක් නැති නිසා ඒකත් හොඳයි කියලා කෑම ආහාර වේ තියෙනකොට ඉතින් බුදුහාමුදුරා ඒකත් හොඳයි කියලා ඈ බුදුහාමුදුර වෙනුවෙන් ඉතින් පරමාය පූජාය පටිපත්ති පූජාය බුදු කෙනෙක් අගයන්නේ ඒකයි ඇත්ත වශයෙන්ම බුදු කෙනෙකුට දෙන්න දෙයක් නැහැ අපිට දෙනවනම් මම මහා පෘථුවිය අරගෙන බන්දේසියකෙත් තියලා මම දෙනවා කේක් ගෙඩියක් වගේ බුදුහාමුදුරන්ට ඒ මොකද ඒකේ මැණික් තියෙනවා මල් තියෙනවා වස්තු සම්පත් ඔක්කොම තියෙනවනේ ඒ දුන්නත් මදි මහා පෘථුවිය බන්දේසියක තියලා මෙහෙම දුන්නත් මදි ඒ නිසා පරමාය පූජාය පටිපත්ති පූජාය ඒ අධ්‍යාත්මික දර්ශනය ඇති කරගන්න දැන් අවුල් වෙලානේ ගොඩාක් තැන්වල තිබුණේ දැන් අවුල් නෑ දැන් මම මේවා පොත් අල්ලන්නේ අරය මෙයා අල්ලලා පැනලා දුවන්නේ ඒ වගේම මේ ගෞතම බුද්ධ ශාසනයම ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් නෙමෙයි ඈ එහෙම නැත්තම් මෛත්‍රී බුදුහාමුදුරෙන් කාලට නිවනට යන්නෝ කියලා පින් කරගෙන තල්ලු කරන්නේත් නෑ ඊළඟට අරකට ආධාර කරන්න මේකට ආධාර කරන්න කියලා කරන්නේත් නෑ ඔබට නිවන් දකින්න කියන ආයාචනය විතරයි අපි කරන්නේ ඒක කරගන්න ඒක කරගන්න ඒකටයි අපි සතුටු වෙන්නේ ඒ ගැනයි අපිට ප්‍රීතියක් ඇති වෙන්නේ ප්‍රසාදයක් ඇති වෙන්නේ ඔබ නිවන් දකින්න ඔබ නිවෙන්න ඒක ඔබේ ජීවිතයට ලබන ලොකුම භාගය ලොකුම සම්පත ඔබේ දරුවන්ට දෙන්න පුළුවන් ඔබේ ඥාතීන්ට ඔබේ මව්පියන්ට දෙන්න පුළුවන් ලොකුම දායාදය ඒක දෙන්න හැම වෙිටම හැම දිනාටම ධර්මයෙන් ජීවිතය ජය ගන්න මේ අනුශාසන